පංචශීල බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි තතියං තේ සංඝං සරණං ගච්ඡාමි කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දින මේ නිවසේ ඉතාම වටිනා වාසනාවන්ත පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම මේට මාසයකට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය මෑණියන් කමලා අබේවර්ධන මාතාව සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපි දන්නවා ලංකාවේ ඉපදිච්ච ඒ වගේම බෞද්ධ සංස්කෘතියේ හැදිච්ච වැඩිච්ච අය හැටියට අපේ අම්මා තාත්තා දෙන්නාගේ වටිනාකම අපි හුඟක් දන්නවා. ඉතින් ඒ අම්මා තාත්තා දෙන්නාගේ ආදරය සෙනෙහස මඟ පෙන්වීම මතයි අපි හැම දිනෙකම සමාජයේ මේ මට්ටමේ ඉන්නේ. ඉතින් ගුණවත් දරුවන්ගේ ලක්ෂණය තමයි අම්මා තාත්තා ඉන්න කාලේ අම්මා තාත්තට පුළුවන් තරම් සලකනවා. ඒ අම්මා තාත්තට සලකන එක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල බුදවරු නැති කාලවල ලෝකයේ මිනිස්සු කරන ලොකුම පින්කම තමයි සුගතිගාමි වෙන්න තමන්ගේ අම්මා තාත්තා දෙන්නට සලකන එක කියලා. අම්මා තාත්තා දෙන්නට සැලකීම නැමැති එකම පින්කමෙන් ලෝකයේ මිනිස්සු සුගතිගාමි වෙනවා කියලා. ඉතින් ඒ තරම් පිනක් ලැබෙනවා තමන්ගේ දෙමව්පියන් සලකන එක. අන්න ඒක එකතකින් අපේ මේ ජීවිතේට ආශිර්වාදයක්. අනිත් දේ තමයි ලෝකේ අපි අනිත් අය ඇසුරු කරනකොට බුද්ධිමත් මිනිස්සු ගුණධම් අගයන මිනිස්සු බලන ලක්ෂණයක් තියෙනවා අපේ ජීවිතයේ දෙස. අපි කොච්චර කළගුණ දන්න අයද කියන කාරණේ. කොච්චර කෘතවේදී අයද කියන එක. අන්න එහෙම බලනකොට පළමුවම බලන ලක්ෂණය තමයි අපි කොච්චර අපි අම්මා තාත්තට සලකනවද කියන කාරණේ. අපි ඇතැමිට පස්සේ මුණ ගැහිච්ච අයට හුඟා සලකනවනේ. නමුත් මුලදීම මුණ ගැහිච්ච දෙන්නාට සලකන අය බොහෝ විට අඩුයි. එහෙම කරන්නේ හොඳ මඟ පෙන්වීමක් කුඩා කාලේ පටන්ම ලැබිච්ච අය තමයි එහෙම කරන්නේ. අපි දන්නවා කුඩාම කාලේ අපි ඉස්කෝලේට බාර දෙන්න කලින් අපේ අම්මා තාත්තා දෙන්නට අපි කොච්චර සමීපවද හිටියේ කියලානේ. ඇතැම් විට අම්මා අපේ දර්ශනයෙන් ඈත් වුණොතින් අපට හිතෙන්නේ මුළු ලෝකෙම නැති වුණා කියලානේ. ඇතැම් විට කරදරයක් වුණාම දූවල ගිහිලා අම්මව බදා ගන්නවනේ. ඉතින් අම්මගේ හදවතෙහි ස්පන්දනය, ඇඟේ උණුසුම, කරුණාව, මෛත්‍රිය මේ හැමදේම නිසා තමයි අපි මේ ලෝකේ මේ විදිහට බිහි වුණේ. දැන් මේ රටේ සමහර අය කියන දෙයක් තමයි දරුවෝ කුඩා කාලේ පටන්ම ඒගොල්ලන්ට ස්වාධීනව හැදෙන දෙන්න ඕන, තනියම හැදෙන දෙන්න ඕන. එහෙම වුණාම ඒගොල්ලන්ගේ පෞරුෂය දිනු වෙනවා කියලා. ඒකේ යම්කිසි විදිහක ඇත්තක් තියෙනවා. නමුත් ලංකාවේ ඉපදිච්ච බෞද්ධ සංස්කෘතිය ඉපදිච්ච අයගේ ලක්ෂණය තමයි බොහෝ කලක් යනකම් අම්මා තාත්තා දෙන්නට සමීපව ඉන්නේ. ඒ අම්මා තාත්තා දෙන්නගේ මග පෙන්වීම මත තමයි යන්නේ. හැබැයි මෙහි අය ඒ කුඩා කාලේ දැන් මේ බිනතුන් රෙස්ටුරන්ට් එකට එහෙම ගියාම දකින්න පුළුවන් අවුරුද්දක් වෙද්දී ළමය මේසේ වාඩි වෙලා හැන්දෙන් ගැරපුවෙන් කන්න පුළුවන්. නමුත් අපේ ලංකාවේ හැදිච්ච කෙනෙකුට එහෙම බෑ කරන්න. හැබැයි එහෙම වුණත් අවුරුදු 18ක් 15ක් 18ක් 20ක් යද්දී මෙහි ළමයෙකුයි අපේ ළමයෙකුයි සසඳිවම කොහමද? වැඩිපුර කවුද දක්ෂ? දක්ෂ අපේ ළමයා. ලංකාවේ ළමයා තමයි දක්ෂ. අර අම්මා තාත්තා දෙන්නට සමීපව ඉඳලා අර ලොකු අම්මා තාත්තා මග පෙන්වීමක් කරපු නිසා ඇතැම් විට අවුරුදු 5 යනකලොත් අම්මා තමයි කෑම කවන්නේ. නමුත් එහෙම ප්‍රමාදව ආවත් කලක් යද්දී ඒ ළමගේ පෞරුෂය පර්සනලිටි එක වේගයෙන්ම දිනු වෙනවා ඊළඟට. ඒ නිසා තමයි මෙහි ඉපදෙන බොහෝ දෙනා හොඳට සමාජය දැස්සේ බැලුවොත් පේනවා මෙහි නිර්මාණශීලී අය බිහි වෙනවා අඩුයි. වෛද්‍යවරු, ඉංජිනේරු වගේ අය මේ රටේම ඉපදෙච්ච අය බිහි වෙනවා අඩුයි. වැඩිපුරම බිහි වෙන්නේ ආසියාවෙන් ආපු අය. චීනෙන් ආපු අය, ඉන්දියාවෙන් ආපු අය, ලංකාවෙන්, කොරියාවෙන්, ජපානෙන් ඒ අය තමයි බොහෝ විට උපාධි අරගෙන විශේෂයෙන්ම නිර්මාණශීලී අය බිහි වෙන්නේ. විද්‍යාඥයෝ වෙන්නේ, පරේෂකයන් වෙන්නේ බොහෝ විට ඒගොල්ලන්ගේ මුල හොයාගෙන ගියෝතින් එක්කෝ චීනේ, එක්කෝ නැත්තම් වෙනත් පෙරදිග රටක්. ඒ නිසා මේ තත්ත්වයට එන්නේ අපට ඒ මව්පියන්ගෙන් ලැබෙන ආවාසය නිසා. ඒ මව්පියන් ලොකු ආදර්ශයක් අපට ලබා දෙනවා, ලොකු මඟ පෙන්වීමක් ලබා දෙනවා. විශේෂයෙන් අධ්‍යාපනයට අම්මා තාත්තා දෙන ලොකු කැපවීමක් කරනවා, අපිව මඟ පෙන්වනවා. නමුත් මෙහි හැදිච්ච ළමයෙකුට ඒ තරම් අම්මා තාත්තා දෙන මඟ පෙන්වන්නේ නැහැ ඉගෙන ගන්න. අවුරුදු 14 15 දී ළමයා සාදින ඕන දෙයක් කරනවා. අම්මා තාත්තා කියන දෙයක් අහන්නේ නැහැ. නමුත් අපට ඇතැමිට කුඩා කාලේ හිතෙන අම්මා තාත්තා හරි කරදරයක් කියලානේ. ඔව්. ඉතින් මෙහි ළමයා හරි නිදහස ඉන්නවා අපට එහෙම නැහැ කියලා හිතෙන්නේ. නමුත් වෙනතින අපට අවුරුදු 20 25 යනකොට තමයි තේරෙන්නේ ඒ අපේ අම්මා තාත්තා දෙන්නගේ මඟ පෙන්වීම අපේ ජීවිතයට කොච්චරනම් බලපෑවද කියලා. ඒ නිසා ඔබත් යම්කිසි ජීවිතයේ සාර්ථකත්වයක් ලැබුවා නම් ඒ ලැබුවේ අම්මා තාත්තා දෙන නිසා. ඒ අතරනුත් විශේෂයෙන්ම අපේ අම්මා අපේ ජීවිතේට ලොකු ආදර්ශයක් වෙලා තියෙනවා. ලොකු පිළිසරණක් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ අම්මා තාත්තලා හැටියට දන්නවා ඔබ දරුවා හදනකොට ගියාගේ ගුණ. ඉතින් විශේෂයෙන්ම අපි හැමදෙනෙක්ම අපේ ජීවිතේහි අපේ අම්මා තාත්තා දෙන ජීවත්වල ඉන්නවා නම් ඒයට සලකන එක ජීවිතේ ප්‍රධානම අංගයක් කරගන්නට ඕන. ඒ වගේම එයා මිය ගියපු කාලෙක එයාට පුළුවන් තරම් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඒ විතරක් නෙවෙයි බෞද්ධයන් හැටියට බෞද්ධයන්ගේ ලක්ෂණය තමයි බෞද්ධයන් පින්නතුණි අනිත් අය වගේ සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි හිතන්නේ. යමක් හිතනකොට කාරණයක් ගැන ඉතාම දුරදිගට හිතලා ගැඹුරින් ඒ දෙස බලන අය තමයි බෞද්ධයන් කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හරියට තමන්ගේ ජීවිතය සකසා ගත්තොතින් දැහැමි ජීවිතයක්, සිල්වත් ජීවිතයක්, ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරෝතින් එයාගේ අම්මා තාත්තා දෙන හොඟ සතුට වෙනවා කියලා. මේ ආත්මේ අම්මා තාත්තා විතරද? ධර්මයේ පැහැදිලිම සඳහන් වෙනවා අපේ අතීත ආත්ම භවවල හිටිය හොඟා කම්මල තාත්තලා ඉන්නවා. අපේ දිහා බලාගෙන ඉන්නවා. දැන් මෙහි අය අම්මා තාත්තා ඉන්නකන් විතරයි සලකන්නේ. මරණයට පස්සෙත් පොඩ්ඩක් සලකනවා. නමුත් බෞද්ධයන් කියන්නේ ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා මේ සසරත් එක්කම බලන පිරිසක්. දැන් මේ පින්නතුන් අහලා ඇති සරුවත් හාමුදුරුව ගැන. සරුවත් හාමුදුරුව දවසක් පින්න පහත යනකොට එක්තරා හොඳ පිරිසිදු වතුර තියෙන විලක් ළඟ එක්තරා කාන්තාවක් පුතේ කියලා කතා කළා. කාටද මේ? සරුවත් හාමුදුරන්ට. සරුවත් හාමුදුර බැලුවා මේ කවුද කියලා. මුලින් හිතුවේ මිනිස්සෙක් කියලා බලනකොට මෙයා ප්‍රේතිය. මේ සරුවත් හාමුදුරන්ගේ මීට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. කරපු අකුසලයක් නිසා මේ වතුර විලක් ළඟ ඉපදිලා එයාට වතුර පේනවා. වතුර පේන යාට කොහොමද? ඕ ලේසරෝ වගේ යාට පේන යාට බොන්න බෑ වතුර. ඒ අකුසලිය නිසා. ඉතින් අනිත් මිනිස්සු ඇවිල්ලා වතුර බොන මෙයාට වතුර බොන්න බෑ. ඉතින් පස්සේ තමයි දැනගත්තේ මේ මීට කලින් ආත්ම භාවයක, ඒ කියන්නේ බුද්ධාන්තර කල්පයකට කලින් අම්ම කෙනෙක්. දැන් මේ ආත්ම භාවය අම්ම තාමත් තියෙන සරුත්තරගේ ඒ වෙසිදී වෙනට තියෙනවා. මේට අතීත ආත්ම භාවයක අම්ම කෙනෙක් තමයි මේ. ඉතින් ඒ අම්ම වෙනුවෙන් වෙනම පින්කමක් කළා ආනතිපිණ්ඩික සිටුතුමාට කියලා දානය සූදානම් කළා. සරුත්තර ළඟ තිමිටි පිරිකර සංඝ සතුකට පූජා කළා, පින්කමක් කළා, ආරාමයට පින් අනුමෝදන් කළා. ඒ විතරක් නෙවෙයි, දවස් හද බුදුරජාණන් වහන්සේ පින්නපාත යනකොට එක්තරා බ්‍රාහ්මණෙක්, සාකේත කියලා බ්‍රාහ්මණයා, බුදුහාඳුරු දැකලා කියන අනේ පුතේ මුගක් කාලෙකින් දැක්කේ යන් අපි ගෙදර, අම්මත් බලාගෙන ඉන්නවා, මේ නංගිලත් බලාගෙන අපි ගෙදර යමු කියලා. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ නෝන්ටි කිව්වා අනේ නෝන මේ අපේ මේ පුතා ඇවිල්ලා ඉතින් කියලා කාටත් ගෙදර හඳුනා දුන්නා. දැන් මේ ආනන්ද හාමුදුරුවෝත් එක ගියේ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝත් බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ ආත්ම භාවය යම තාති ඉතින් කවුරුත් දන්නවනේ බුදුහාඳුරන්ගේ. බුදුහාඳුරු නිශ්ශබ්ද වෙඳලා යට බණ කියලා දානෙත් වනදලා පිරත් වෙලා ගියා. බුදුහාඳුරු කියනවා මේ දෙන්න, මේ සාකේත බමුණයි ඒ බ්‍රාහ්මණියයි, මේට ආත්ම භව 100 ගානකට කලින් එක දිගටම ආත්ම භව 100 ගානක් මේ දෙන්න අම්ම තාත දෙන්න කියලා. ඒ පුරුද්ද තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සිද්ධීන් රහසියක් ගැන ධර්මයේ තියෙනවා. අපි හොඳට ඉන්නකොට අපේ මේ ආත්ම භාවය අම්ම තාත්තේ විතරක් නෙවෙයි, ගිය ආත්ම භාවවල අම්මල තාත්තල අපට ආශිර්වාද කරනවා. ඒ අය පින් අනුමෝදන් වෙනවා. ඒ නිසා අපි ඇත්තටම අපේ අම්ම තාත්තා ආදරේ නම් මේ ආත්මේ අම්ම තාත්තේ විතරක් නෙවෙයි, අපට සසරේදී ලේයින් කිරෙන් දහඩියෙන් අපව පෝෂණය කරපු අපම අම්මල තාත්තල මේ සසරේ තැන් තැන්වල ඉන්නවා. ඇතැමිට මේ ආත්ම භාවෙත් අපට ඒ වගේම මුණ ගැහෙනවා. ඇතැමිට අපේ දරුවෝ වෙලෙ හිටිය අය, සහෝදර සහෝදරයන් වෙලෙ හිටිය අය එය මුණ ගැහුනට පස්සේ ඇතැමිට බොහෝම සමීප වෙනවා ඒ කට්ටිය. අර පෙර පුරුද්ද නිසා. ඉතින් දැන් මේ ආදරණීය අම්මා ඉතින් අවුරුදු 96ක් ජීවත් වුණා. ඉතින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හුඟ කලක් ජීවත් වෙනවා කියලා කියන්නේ කාරණා දෙකක් නිසා ජීවත් වෙන්නේ. එකක් තමයි ඒ අම්මා තාත්තා උපතින්ම පින් කරලා ඇවිල්ලා තියෙනවා. ඒ දිගාසිරි ලබන්න. අනිත් පැත්තේම කඩ කාරණේ. දරුවෝ හොඳට උපස්ථාන කරලා තියෙනවා. ඉතින් මේ දරුවන්ට සතුටටපත් වෙන්න පුළුවන් ඒ අම්මා හුඟාකල් ජීවත් කරවීමේ ගෞරවය ඔබට ලැබෙනවා. ඒක ලොකු පිනක්. ඉතින් අම්මා තාත්තා දෙන්න ඉන්න කාලේ එහෙම සැලකුවට පස්සේ පින්නතුනේ තමන්ට ලොකු මානසික සතුටක් ලැබෙනවා ඒ සැලකුවා කියන කාරණේ මත. අනිත් දේ තමයි තමන් දරුවෝ හදන අය හැටියට කළ යුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න ඕන, දරුවන්ට පේන්නම කරන්න ඕනේ. ඔය දැන් සමහර අය හිතන්නේ දරුවන්ට හුඟා සැලකුවොත් තමන්ට සලකයි කියලානේ. තමන් දරුවන්ට සලකන ප්‍රමාණයට දරුවෝයි සලකන්නේ නැහැ. දරුවෝ සලකන්නේ කොහොමද? ඔය දරුවෝ හොඳට බලාගෙන ඉන්න අම්ම තාත්ත දෙන්න ආච්චිට සියද කොහොමද සලකන්නේ කියලා. අන්න ඒ ආදර්ශය තමයි දරුවනොත් කවදා හරි අනුගමනය කරන්නේ. ඒ නිසා තමන්ට දරුවෝ ලැබෙනවා නම්, තමන්ට දරුවෝ ඉන්නවා නම් අනිවාර්ය කාරණයක් තමයි ඒ දරුවන්ට මේ ආදර්ශය ලබා දෙන්නට ඕන. අනිත් දේ තමයි තමන් අම්මට තාත්තට හොඳට සලකලා තිබුණොතින් තමන්ට දරුවෝ නොහිටියත් තමන් අසරණ වෙච්ච වෙලාවට සලකන්න තමන්ට කෙනෙක් ඉන්නවා. ඇතැමිට තමන් අසරණ වෙන්නෙත් නැහැ. එහෙම එක්තැන් වෙන්නෙත් නැහැ. එහෙම වුණත් තමන්ට පිටක් ලැබෙනවා. මේ කර්ම ශක්තිය කියන එක මහ පුදුම දෙයක්. මේ අපි කරන කුසල අකුසල කර්ම ශක්තියෙන් අපේ ජීවිතයට පුදුම විදියට බලපානව මේ ජීවිතය තුළම. මරණයෙන් පස්සේ නෙවෙයි, මේ ජීවිතය තුළම අපට බලපානවා. ඉතින් ඔබට හුඟා සතුටට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කමලාභේ වර්ධන මාතා වෙනුවෙන් මේ පිනතුණු හුඟා පින්කම් කළා, උපස්ථාන කළා. ඉතින් මිය ගියාට පස්සෙත් නොඑක් විදිහේ කටයුතු කරලා මෑණියන්ට පින් අනුමෝදන් කළා. ඉතින් මේ මාසය පිරෙන අවස්ථාවේදීත් ඒ මෑණියන් වෙනුවෙන් මේ හොඳ පින්කමක් සිදු කරන්නේ. ඉතින් අපි මුලින්ම බුද්ධ පූජා පවත්වමු. මේ සෝදානම් කරපු මල් පහන් ආදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය උදෙසා පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට මාසයකට කලින් මිය ගිය කමලා අබේවර්ධන මෞතුමිය මේ පින අනුමෝදන් වේවා. මේ පිණිස සුවපත් වේ හැකි වෙනත් ඥාතින් වෙත්නම් එය සුවපත් වේවා කියන පැතුමෙන් අපි බුද්ධ පූජා පවත්වමු. Now we are going to prepare the Buddha puja. We prepared candles, flowers, drinks, incense. All of them are going to offer to the Buddha. You know, Buddha Sadhu is the person who develops his mind in the maximum level. We always respect our teacher, the Lord Buddha. Buddha was very kind. He was so wise. That is why we offer these things to the Buddha. Okay, every day in the morning in our house, we usually offer something to Buddha. Because Buddha explained his Dhamma to the world very kindly, and Buddha pointed out the way how we live peacefully. Okay, that is why we always respect Buddha Sadhu. Okay, now we are going to offer these all items to the Buddha's noble qualities. I recite in this sense. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Itipiso bhagavā arahaṁ sammā sambuddho. Vijñācharana sampanno sugato lokavidu. Anuttaro purisa dhamma sārati. Santa deva manussānam buddho bhagavāti. Buddham jīvita pariyantam saranam gacchāmi. Vandāmi cetiyaṃ sambhaṃ sambhataṇe supatiṃ. Sāreerika dhātu mahābodhin buddha rūpaṃ sakalaṃ sadā. Adivāse tuno bhante pāniyam upanāmitam. Anukampan upādāya patiganhātu muddha. Adivāse tuno bhante gilāna pañcayaṃ imaṃ. Anukampan upādāya patiganhātu muddhama. Vanna ganda guno petam etam kusumam. Pujayami munindansa siripada saroruhe. Pujemi buddham kusumenanena punyena metena chahotu mokkam. Pumpan milayati yathaida kāyo tatāyāti vināsa bhāvan. Ganasāraṁ padintena dīpena samadam. Tiloka dīpaṁ sambuddhaṁ pūjayāmi tamonudam. Ganda sambhāra yuntena dūpenāham sugandhinām. Pūjaye pūjaniyantam පෝජා භාජන මුන්තමං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමං සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදම් ධම්මසවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බදානං ධම්මදානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රතේ ජිනාති තණ්හක්ඛයෝ සම්බ දුක්ඛං ජිනාති සදේවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ තමගේ ආදරණීය මවතුමිය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක් පවත්වලා ඒ මවතුමියට පින් අනුමෝදන් කරන්නට. ඉතින් පින්තුනේ මුලිනු සඳහන් කළ පරිදි මේ වගේ පින්කම් කිරීම එකතකින් අපේ කළගුණ සැලකීමක් වෙනවා. අම්මා තාත්තට සලකන සැලකිල්ල තමයි ඇත්තෙන්ම අපි ලොකුවම සැලකිල්ල වෙන්නේ. ඉතින් එක අතකින් ඒ මෞතුමිය පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ ජීවිත සුවපත් කරගන්නවා. ඉතින් පින්වතුන් දන්නවා, ඉතින් අපි කුඩාම කාලේ අපේ අම්මා තාත්තා දෙන හරිම ලස්සනයිනේ අපි කුඩාම කාලේ. නමුත් එහෙම ලස්සනවට හිටි අපේ අම්මා තාත්තා දෙන්න අපිව හදාදි තමයි ටිකෙන් ටික වයසට ගිහිල්ලා වියපත් වුනේ. ඉතින් ඒ අය වියපත් වුණේ නිකන් නෙවෙයි, අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරනකොට තමයි ඒ අය ටිකෙන් ටික වියපත් වුණේ. ඉතින් ඒ ජීවිත කැප කරපු අම්මා තාත්තා දෙන්නාගේ ජීවිතය එකතකින් එයට කළගුණ සලකන්නට අපි අදිස්ථාන කරගන්න ගමන් අනිත් අතින් අපිත් අපේ ජීවිතය ගැන ඒ ආදර්ශයෙන්ම කල්පනා කරන්න ඕන. අපිත් අපේ දරුවන්ගේ දෙස බලාගෙන ඉඳිද්දී අපට නොදැනුවත්වම අපට මොකද වෙන්නේ? අපිත් ටිකෙන් ටික වියපත් වෙනවා. ඉතින් ඒ අම්මා තාත්තා ගිය ගමනම තමයි ඇත්තෙම අපි යන්නේ. ඒ නිසා ඒ අම්මා තාත්තා කල ජීවත් වුණා, ඔබ වෙනුවෙන් කැපවීම කළා, ඒ අය ටිකෙන් ටික වියපත් වුණා, ඒ අය ඉතිරි කරපු කිසිම දෙයක් අරගෙන නොගොස් වැඩි දෙයක් තවා තමන්ගේ ශරීරයත් මෙහෙ තියලා නික්මිලා ගියා. ඉතින් පින්නතුනේ අපේ ජීවිතත් ඕකම තමයි. අපි මරණයට පත් වෙනකොට මේ පේන ශරීරය එහෙම තියෙනවා. දැන් අපි ඔක්කොම අය දැන් මෙතෙන්දි මිය ගියෝතින් මේ පේන ශරීර වලට ඔක්කොම මෙහෙම තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අපේ හිත වෙන තැනක පිළිසිඳගෙන. එතකොට නමුත් දැන් අපි කොහොමද හිතන් ඉන්නේ? දැන් අපි පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නේ කොහොමද? මේ බාහිර පේන රූපය තමයි පුද්ගලය කියලා හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඒ පේන රූපය කියන එක 100ක් ගත්තොත් 100% එකක් විතර. 100ට තව 99ක්ම මේ රූපයෙන් පිටස්තර බාහිර තවත් දෙයක් තියෙනවා. මේ රූපය ක්‍රියාත්මක කරන ශක්තියක් මේ පිටුපස්සේ තියෙනවා. ඒ පිටුපස්සේ එක දෙයක් තමයි සසර හුඟා කල් ඉඳන් එන කර්ම ශක්තියක් මේ අපේ ජීවිත පිටුපස්සේ තියෙනවා. ඒ කර්මය තමයි අපි ඔය මෙතෙන්ට ටිකෙන් ටික රැගෙන ආවේ. මව් කුසක අපි මුලින්ම අපේ විඥානය බැස ගන්නකොට ඒ බැස ගන්න විඥානය මව් කුසට සම්බන්ධ වෙනකොට ඒ මව් කුසේ තියෙන කලලය ඒ කුඩා ද්‍රව්‍ය ඇටත් නොපෙනෙන මට්ටමේ ඉතාම සියුම් ස්වභාවයක්. අන්න ඒ ස්වභාවය තුළ පිළිසිඳ ගන්න හිතේ විඥානේ තීරණ වෙලා තියෙනවා. ඒ ශරීරය හැදෙන කෙනා ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද, එයා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද, එයාගේ ශරීරයේ පැහැය කොහොමද, එයා ඇසුරු කරන අය කොහොමද, එයාට විවාහ වෙන්න ලැබෙන කෙනා කවුද, ඒ සියල්ලක්ම දේවල් අර විඥානයේ තුල සනිටුහන් වෙලා තියෙනවා. පින්නතුනේ ඒ තරම් ලොකු බලයක් මේ අපේ හිතට තියෙනවා. ඒ නිසා ඒ හිත තමයි අපේ මේ භෞතික ශරීරය ක්‍රියාත්මක කරවන්නේ. නමුත් අපට හිතෙන්නේ නැහැ ඒක. අපට කෙනෙක් දැක්ක ගමන්ම ඒ කෙනාගේ බාහිර ශරීරය තමයි පේන්නේ. නමුත් පින්නතුනේ ඒ බාහිර ශරීරයෙන් ක්‍රියාත්මක කරවන ලොකු මානසික ශක්තියක් තියෙනවා. කෙනෙක් සාර්ථක වෙලා තියෙනවා නම්, දිනු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එයා සසර හුඟක් ඒ සඳහා විඥානේ තමන්ගේ හිත දිනු කරලා තියෙනවා කියන එක. කෙනෙක් හුඟක් ලස්සන නම්, හුඟක් බුද්ධිමත් නම් ඒ කියන්නේ මොකද්ද? එයා ඒ සසරේදී මනස දිනු කරු ප්‍රමාණය තමයි ඒකෙන් කියන්නේ. හැබැයි බාහිර රූපයට වඩා බුදුදහමෙන් අගය කරන්නේ මොකද්ද? බුදුදහමෙන් අගය කරන්නේ සසරේදී කොච්චරනම් ඒ තැනත්තා මනස ප්‍රඥාව දිනු කළද තියෙන කෙනෙක්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුනට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ තැනත්තා ගැන හොඳට බලනවා. මොකද බුදුහාමුදුරුවෝ බලන්නේ කෙනාගේ? එයාගේ උපන් කුලයද බලන්නේ? අම්මා තාත්තා දෙන කොච්චර ධනවත්ද කියලාද බලන්නේ? ඔව්, එයාගේ බලන්නේ මනස ප්‍රඥාව කොච්චර යා දිනු කළා තියෙන කෙනෙක්ද කියන එක තමයි බලන්නේ. එතන ඉඳන් තමයි ඊටු ටික බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා අපත් මේ සසර යන ගමනේදී අපට වටිනාම දේ තමයි අපේ හිත. සසරදී විතරක් නෙවෙයි, මේ ආත්ම භාවයේදී අපි කාලය ගත කරනකොට අපේ වටිනාම දේ තමයි හිත. දැන් අපි කියමු අපි හොඳට ඉගෙනගෙන මාසයකට ලොකුම ධනයකුත් ලැබමින් හොඳ නවීන තාක්ෂණයේ වාහනයක පාවිච්චි කරමින් හොඳ ගෙදරක අපි ඉන්නවා. ඉන්නකොට අපි කවුරු හරි ගැන අපිට ලොකු අමනාපයක් තියෙනවා. ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. එතකොට අර අපි ලැබපු ධනේ සතුට අප ලැබෙනවද? අපට මොකුත්ම ලැබෙන්නේ නැහැ. අර අමනාප වෙච්ච කෙනා ගැන තමයි නිතරම හිතෙන්නේ. වැඩි දෙයක් තමා තමන් ඇඳගෙන ඉන්නේ ඇඳුමේ ලස්සනවත් තමන්ට පේන්නේ. වාහනේ යනවා නම් වාහනේ හුඟක් ලස්සන වාහනේ කියන්නේ. ඒ වාහනේ ලස්සනවත් අපට පේන්නේ. එහෙම අපේ හිත අපිරිසිදු තියෙනකොට ගෙදර හුඟක් මල් එහෙම තියෙන පුළුවන් ගෙදර වත්ත පුරා. ඒ මලක ලස්සනයක් අපට පේන්නේ. අර හිතේ තියෙන ස්වභාවය අනුව තමයි අපි සැප දුක් විඳින්නේ. ඒ නිසා අපි ජීවිතයේ ලස්සන සතුටෙන් ගත කරන්න කැමති නම් ඒ තා ප්‍රමාණයට කළ යුතු ප්‍රධානම දේ තමයි අපේ හිත හැකිතාක් දුරට පිරිසිදු වෙන විදිහේ ගමන් මගක ප්‍රතිපදාවක නිතරම අපි යෙදෙන්නට ඕන. දැන් උපතින් බුදුදහමක් අහන්න ලැබෙච්ච උපතෙන් හෝ ඉපදුනාට පස්සේ හෝ ධර්මයක් අහන්නට නොලැබෙච්ච මෙවැනි රටවල් ඉන්න අය ගැන ඔබ දන්නවා. ඒ අය බොහෝ විට ජීවිතයේ සතුට ලබන්න විවේකයක් ලැබුණු ගමන් මේ අය කොමන හෝ දෙයක් කරනවා. ඇතැම් විට වාහනේ අරගෙන, ඇතැම් විට බයිසිකලුත් බැඳගෙන, ඇතැම් විට බෝට්ටුවකුත් පිටිපස්සෙ එල්ලගෙනනේ ඈත දුර යනවා ඒ කට්ටිය සතුට ලබන්න. ගිහිල්ලා මහා වෙහෙසක් වෙලා ලොකු වේදමක් කරගෙන තමයි ඉන්නේ කට්ටිය. ඊට පස්සේ අර සතුට විඳින කියලා ගිහිපු ගමනේ විවේකය අර වෙහෙස ගත කරන්න මහන්සි අරින්න ආයෙ තව දවස් ගානක් නිදිය ගන්න යනවා ඇවිල්ලා. පින්නතුනේ එවැනි ලෝකයක අපි පින්නතුනේ අපට ඊට වඩා ජීවිතයේ සතුට ලබන ක්‍රමයක් අපේ ධර්මය තුලින් අපට ලැබෙලා තියෙනවා. ලෝකේ අපි නොදැකපු තැන් බලන්න ගියාට කමක් නැහැ, ඒක වෙනම දෙයක්. නමුත් පින්නතුනේ සතුට ලබන්න කියලා නම් ගියාට වැඩක් නැහැ. නොදකපු අලුත් දෙයක් දකින්න, දරුවන්ට පෙන්වන්න ඕන තැන යන්න. හැබැයි පින්නතුනේ සතුට තියෙන කොහෙද? සතුට තියෙන තමන් ඉන්න ගෙදරදිමයි. ඒ තමන් ඉන්න තමන්ට හුරු පරිසරය තුල මිඳගෙන තමන්ගේ හිත පිරිසුදු කරන වැඩපිළිවෙක තමට යෙදෙන්න පුළුවන්. තමන්ට ගෙදර විනාඩි 5ක් 10ක් භාවනා කරන්න පුළුවන්. ගෙදර තමන්ට තමන්ගේ අඩුගානේ තමන්ගේ ඥාතීන් ටික හරි එකතු කරලා මාසෙක සැරයක් ආහාර වේලක් දෙන්න පුළුවන් නම් දිනපතා ගෙදර බුද්ධ පූජාවක් තියන්න පුළුවන් නම් විටින් විට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්මවල දානි ටිකක් දෙන්න පුළුවන් නම් හඳ පායපු දවසේ රාත්‍රී කාලේ ගෙදර ලයිට් ටික ඔෆ් කරලා එළියට වෙලා පුළුවන් නම් පොඩ්ඩක් පැදුරක් දාගෙන ටිකක් වෙලා භාවනා කරන්න පුළුවන් නම් තමන්ගේ ගෙදර වත්තේ මල් ගස් තියෙනවා, තැඹිලි රෝස මල් තියෙනවා, මේව නිකම්ම පරවැල යනවා. ඒ මල් ගහත් ළඟ ඉඳගෙන වාඩි වෙලා ටිකක් වෙලාවකට සීළු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ටික වෙලාවක් ඉන්න බලන්න. නැත්තම් ආනාපාන සතිය හුස්ම ඇතුළු කිරීම පිට කිරීම පිළිබඳව සිහිය තියාගෙන විනාඩි 5ක් ඉන්න බලන්න. පින්න තුනේ ඒ ලැබෙන මානසික සුවය සතියක් පුරා ඈත ප්‍රදේශවල ගිහිල්ලා කඳු වල ඇවිදලා විල් බලලා ගංගාවල බලලා ඒ සතුටට වඩා අර විනාඩි 10ක මානසික සතුට තියෙනවා. පින්නතුනි මේ වගේ මාර්ගය සතුට ලබන ක්‍රමයක් බුදුහාමුදුර අපට දේශනා කළා. ඒ නිසා අපි හුඟා වාසනාවන්තයි. අපි ඊටාම අඩු වියදමකින් ඊටාම උපරිම විදිහේ සතුට ලබන ක්‍රමයක් අපට ජීවිතේ පෙන්වලා තියෙනවා. ඒ වගේම පින්නතුනි අපේ දරුවන් පුළුවන් තරම් දුරට දැහැමි මාර්ගයට අපට යොමු කරගන්න පුළුවන් නම් කුඩා කාලේ වටම්ම ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක්. විශේෂින පින්න තුනේ තමන්ගේ දවස ආරම්භ කරනකොට හැමදාම පුළුවන් නම් බුදුහාමුදුරු වෙනේ පෑන් එකක් පූජා කරන්න, මලක් පූජා කරන්න, දරුවන්ට අතගස්සලා කවුරුත් එක්ක ඒ වැඩේ උදෑසන කරන්න. ඒක තමන් ඒ දවසටම ලොකු ආශිර්වාදයක් වෙනවා. අපි බින්න තුනේ අවුරුදු 50කට ජීවත් වුණත් ඒ ජීවත් වෙන අවුරුදු 50 60 ප්‍රාථමික ඒකකයේ තමයි දවස කියන එක. දවස් එකතු වෙලානේ ඔක්කොම හැදෙන්නේ. ඉර නැගීම ඉර බැසීම මත තමයි සම්පූර්ණම ජීවිතය තීරණය වෙන්නේ. දැන් අවුරුදු කියන ඒවා මාස කියන ඒවා ඔක්කොම අපි සම්මත කරගත්තු ඒවා. ඇත්තටම අපේ ජීවිතය කියන්නේ දවසක් කියන එක. අපට හැමදාම පුළුවන් නම් ඒ උදෑසන ඉඳන් දවස සාර්ථක කරගන්න අපේ සමස්ත ජීවිතයම සාර්ථකයි. එනිසා අපි නොතුනේ මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතේ පින්නතුනි ලොකු ආශිර්වාදයක් වෙනවා. සාමාන්‍ය පින්නතුනි ආධ්‍යාත්මික ජීවිතේ විතරක් නෙවෙයි. තමන්ගේ හිත දිනු වෙච්ච ප්‍රමාණයට තමයි තමන්ගේ අනිත් හැම සාර්ථකත්වයක්ම තියෙන්නේ. අපි කිමු ගහක් කියලා. ගහක් අපි හිටවලා අනේ මට ගහේ ගෙඩි දෙන්න මල් දෙන්න කියලා ගහේ කෙළවර දිහා බැලුවට විතරක් හරියන්නේ නැහැ. ගහේ මුලට අපි වතුර දාන්න ඕන, පොර දාන්න ඕන. ඒ අවශ්‍ය දේවල් දානකොට නිසි වෙලාවට ගහේ කෙළවරෙන් අතු වලින් මල් ගෙඩි අපට දෙනවා. අන්න ඒ වගේ පින්තුනේ. මට ජීවිතේ මේ දේ සාර්ථක වෙන්න කී කී ප්‍රාර්ථනා කර කර හිටිට විතරක් හරියන්නේ නැහැ. අපේ ජීවිතේ නැවති ගස්සේ මුල කොහෙද? අපි පොර දාන්න ඕන කොහේටද? ඕ අපි පොර දාන්න ඕන අපේ හිතට. අපේ හිතට දාන පෝර මොනවද අපි? හිතට දාන පෝර තමයි හොඳ සිතුවිලි පරිත්‍යාගය කියන නැමැති හොඳ පෝර අපි දානට ඕන. කරුණාව නැමැති පෝර පුළුවන් තරම් දානට ඕන. මෛත්‍රී නැමැති පෝර පුළුවන් තරම් දානට ඕන. සිල්වත් බව නැමැති පෝර පුළුවන් තරම් දානට ඕන. දාන්න මොකද වෙන්නේ? දාන්න අපට ලැබෙන දරුවෝ වාසනාවන්ත දරුවෝ ලැබෙන්නේ. අපි නිරෝගී වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. අපට හොඳ ඇසුරු කරන්න ලැබෙනවා, හොඳ රැකියා ලැබෙනවා, එන්නේනම රැකියා දිනු වෙනවා. මේ හැම දෙයකටම ආශිර්වාදය ලැබෙනවා. අර තමන්ගේ ජීවිතයේ නැමැති ගසෙහි හිත නැමැති මුල්වලට මේ පෝර ටික දානකොට අර ප්‍රතිඵල ටික ලැබෙන විතරක් නෙවෙයි, අපි නිතරම සතුටින් ජීවත් වෙන්නේ. අපි දන්නවා හිතට දුකක් වේදනාවක් එනවා නම්, පීඩනයක් එනවා නම් ඇයි ඒ පීඩනේ එන්නේ කියන එක අපි හොඳට දන්නවා. දැන් වෙන මිනිස්සු ධර්මයේ දන්නේ නැති කෙනෙක් නම් ප්‍රශ්නයක් එනකොටම බනින්නේ බාහිරට බනින්නේ. නමුත් අපි පින්නතුණ ඊට වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලනවා. අපේ ජීවිතයට දුකක් එනවා නම් දුක එන්නේ කොහොමද? දුක පින්නතුණ පිටස්තරෙන් කිසියම් කෙනෙකුට දුකක් දෙන්න බෑ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ Tamanට පේන රූපයේ ගැටලුවක් තියෙනවා නම් අපි රූපයට බනිනවද? තමන් කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපයක් පේනවනේ. ඔව තමම පේනෝනේ. ලෝකේ ඉන්න හොඳම කෙනා තමයි පේන්නේ. පින්නතුනි, ඒ කණ්ණාඩිය ළඟට යනකොට පේන රූපي අඩුවක් තියෙනවා නම් අපි සුත පරිතර කරන්නේ කණ්ණාඩියද? නෑනේ. කොණ්ඩේ අවුල් වෙලා නම් අපි කණ්ණාඩියේ පැත්තට පණ අවදි කරන්නේ නෑනේ. කණ්ණාඩියේ පේන රූපي අඩුවක් නම් අපි මොකද කරන්නේ? අපි මේ පැත්ත පීරනවා. කණ්ණාඩියේ මූණ පොඩ්ඩක් අවලස්සන නම් ඒ දේවල් මේ පැත්තේ ඒව අපි අයින් කරනවා. අන්න ඒ වගේම තමයි පින්නතුනි. අපේ ධර්මයේ තුලින් අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අපට යම්කිසි රූපයක් දැකලා, ශබ්දයක් අහලා, ගඳ සුවඳක් ඉඳලා මේ ඉන්ද්‍රිය හයක් අපට තියෙනවා. මොනවද ඉන්ද්‍රිය හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ හයක් තියෙනවා. මෙන්න මේ හය නිසා අපට සැපක් හෝ දුකක් එනවා නම් එන්නේ කොහොමද? එන්නේ අපේ මානසික ස්වභාවය අනුව. දැන් අපට මේ බිත්තිය පේනවනේ. අපට මේ බිත්තියෙන් එහා අපට පේන්නේ නැහැ. අපේ ලැබපු කර්ම විඥානයට අනුව සකසලා දීපු මේ ඇහැට මේ බිත්තියෙන් එහා පේන්නේ නැහැ. බිත්තියෙන් එහාට අපට යන්න බෑ. හැබැයි මේ පිනුතුන් දන්නවද? සමහර සත්‍යයන් ඉන්නවා මේ බිත්තියෙන් එහා පේන. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා මේ බිත්තියෙන් එහාට යන්න පුළුවන් යට. එතකොට මේ පේන බිත්තිය සැබෑම බිත්තියක් නෙවෙයි ඇත්තෙම. මේ පේන බිත්තිය අපේ කර්මයෙන් සකසලා දීපු මේ ඇසට සාපේක්ෂව පේන බිත්තියක් තමයි මේක. එතකොට මේ පැත්තේ කර්මය වෙනස් වෙනකොට බාහිර පේන එක වෙනස් වෙනවා. බාහිර රූපේ වෙනස් වීම නෙවෙයි. බාහිර රූපේ වෙනස් වීම නෙවෙයි. මේ පැත්තෙන් අපි බලන විදියට මේ පැත්තෙන් කර්මයෙන් සකස් කළ දීපු ඉන්ද්‍රිය අනුව තමයි මේ ටික පේන්නේ. පින්නතුනේ, මෙන්න මේ ධම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධම තුල ඇතුළත් වන ඊටාම වැදගත් ගාථාවක් අපාද මාත්‍රකවසින් තෝරාගත්තේ ධම්මපදේන. සබ්බ දානං ධම්ම දානං ජිනාති. දානයන් අතුරින් ඉහෙළම දානය ධර්ම දානය කියන එක. ඇයි ඒකට හේතුව? අපි දාන දෙනෝනේ නොඑක් දේවල්. මොනවද අපි දෙන දානයන්? අපි කෑම බීම දෙනවා. කෑමක් දුන්නොත් තියෙන දවස් කීයක්ද ඒකේ බලය තියෙන්නේ? වැඩි වුණොත් දවස් 2 3යි, උපරි වුණොත් සමානයි. අපි ඇඳුමක් දුන්නොත් කෙනෙකුට කොච්චර කල්ද? ඒක අවුරුද්දක් දෙකයිනේ. අපි කෙනෙකුට රැකියාවක් හොයලා දුන්නොත් එයා විවේකම නැකම් විතරයි. අපි කෙනෙකුට ගියක් හදලා දුන්නොත් ඒක එයාගේ ජීවිත කාලය විතරයි. හැබැයි පින්නොත්න අපි ධර්මයේ කියා දීලා එයා යහමගට හැරෙවොත් කොහමද? එයාට කල්ප ගාන සුගතියේන යට මාවතක් වෙනවා ඒක. ඒ නිසා පින්නතුනි, අපි ඇසුරු කරන අයට අපි කළ යුතු ප්‍රධානම දෙයක් තමයි අපි ඇත්තටම අපේ ළඟම ඥාතින්ට අපි ආදරේ නම් අපි උඟාවක් ආදරේනේ අපේ ළඟම අයට. අපේ දරුවන්ට ආදරේ, අම්මා තාත්තට ආදරේ, නංගිට මල්ලිට ආදරේ, නැන්ද මාමට ආදරේ, ආච්චිට සියට ආදරේ. ඒ අයට ආදරෙන අපි කරන ඕන ප්‍රධානම දේ මොකද්ද? ඒ අයට ධර්මය කියලා දීලා ඒ අය මනස දියුණු වෙන විදියට ඒ අයට මඟ පෙන්වීමක් කරන්න ඕන. එහෙම කරනකොට ඒකෙන් එක පැත්තකින් කර්ම චක්‍රය වෙනස් වෙනවා. හොඳ විපාක ආනිසංස ලැබෙනවා එයාට. අනිත් පැත්තේ ලක්ෂණය තමයි එයා බැරි වෙලාවත් මිය ගියොත් අපිට කලින්. එයා යන්නේ මේ ඉපදිලා හිටිය තැනට වඩා හොඳ තැනකට යන්නේ. එතකොට අපට ඇත්තටම පින්නතුනි අඬන්න අවශ්‍ය නැහැ. දැන් ඔබත් එක්ක හිටිය අම්මා මීට මාසෙට කලින් හිටියනේ නේ? ගිය මාසෙ 3 වෙනිදා හිටියනේ. එතකොට දැන් මාසෙකට පස්සේ ආද අම්මා නැහැ. එතකොට ඒ අම්මා දැන් ඉපදිලා ඉන්නේ මේ ගෙදර සත්ත්වයට වඩා, මේ පහසුකම් වලට වඩා හොඳ තැනක නම් ඇත්තෙම අපි අඬන්න අවශ්‍යද? අපි අඬන්න අවශ්‍ය නැහැ ඇත්තෙම. අපි අඬන්නේ අම්මට කරන ලොකු මාසාධාරණයක්. අම්මැතැඹිට දිව්‍ය ලෝකෙක දිව්‍ය විමානක ඉන්නවා නම් අවුරුදු දහස් ගානකට ආවිසක් එක්ක අපි අම්මට කියනවා නම් අම්මේ ආයි මේ ගෙදරට එන්න කියලා. අම්මට අපි කරන කොච්චර අසාධාරණයක්ද ඒක. මෙච්චර අපිව පෝෂණය කළා, අපිව හදාගත්තු අම්මා දැන් ඉපදිලෙන ස්ථානේ අම්මා කැමති වෙනකොට ආහාර ටික ලැබෙන තැනක නම් ඉන්නේ. ඒ ශාරීරිය වයසට නොවන ශරීරයක් නම් ඒ අම්මා කැමති වෙනකොටම ඉන්න ගෙවල් නිර්මාණය වෙන තැනක නම් අම්මා ඉපදිලින්නේ. අපේ අම්මට කියනවාද මෙහාට එන්න කියලායි. මේ ගෙදර ඉන්නකොට මේ ගෙදර දිරාපත් වෙනවා, ගෙදර තීන්ත ගන්න ඕන, කෑම බීම උදෑසන උපයා ගන්න ඕන, උයා ගන්න ඕන. එහෙම ලෝකෙ පිනතුනි සමහර ස්වභාවයන් තියෙනවා. මේ ලෝකයේ ඉපදෙන ආත්ම භාවයන් තියෙනවා. තමන් කැමති වෙනකොටම තමන් කැමති දේවල් ඉස්සරහා නිර්මාණය වෙන තත්ත්වයන් තියෙනවා. දිව්‍ය ලෝකේ වන්නේ පිනතුනි. මේ මනුස්ස ලෝකෙම බලන්නකෝ. මනුස්ස ලෝකෙම සමහර කෙනෙක් කෑම ටිකක් උපය ගන්න කොච්චර මහන්සියක් ගන්නවද? ඔබම දන්නවනේ. දුප්පත් රටවල් තියෙනවා, යුද්ධයෙන් පෙළෙන රටවල් තියෙනවා, සෝමාලියා වගේ රටවල්. බොහෝම දිලිඳු රටවල් තියෙනවා. සිරියා වගේ, අෆ්ගනිස්තාන වගේ යුද පිටි තියෙන රටවල් තියෙනවා. එහේ මේ මිනිස්සේ කෑම ටිකක් තමගේ ජීවිතේට ලබා ගන්න කොච්චර දුකක් ඉඳෙනවද? දැන් බලන්න අපට වෙනසනේ. අපි කඩේකට ගියාම ඊට වඩා අඩු වියදමෙන් අපිට කෑම ටිකක් ගන්න පුළුවන්. ඊට වඩා අඩු මහන්සියකින්. මේ මනුස්ස ලෝකෙත් මේ වෙනස තියෙනවා. සමහර ගෙවල් සමහර ඉපදිච්ච අය ඉන්නවා මේ මනුස්ස ලෝකේ. දැන් එංගලන්තයේ රජමාලිගාව ඉපදිච්ච අය ගත්තොත් ඒයට කිසිම කෙනෙකුට සල්ලි උපයන්න ඕනේ නැහැ, රැකියාව කරන්න ඕනේ නැහැ. මම ඒ ගෙදර ඉපදිච්ච මනුස්සයන් විතරක් නෙවෙයි, ගෙදර ඉපදිච්ච බල්ල බලාලුන්ටත් එහෙම තමයි. ඒ අයටත් මැරෙනකම්ම ඒ පහසුකම් ටික තියෙනවා. උපතින් මේ ටික ලැබිලා තියෙනවා. නමුත් එවැනි ලෝකේ සමහර අයට රැකියාවක් ලබාගෙන මුළු ජීවිත කාලයක් කැප කරන්න ඕන තමන්ට කියක් හදාගන්න. මනුස්ස ලෝකේ කොච්චර වෙනසක් තියෙදනේ? හරියට නෝරින් බැලුවොත් පිනතුනේ එවැනි වෙනසක් මේ මනුස්ස ලෝකෙත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනේ, සතෙක් බලන්න බල්ලේ, මෙහෙ ඉන්න බල්ලෙකුයි ලංකාවේ ඉන්න බල්ලෙකුයි වෙනස බලන්න. ලංකාවේ සාමාන්‍ය ගෙදරක බල්ලෙක් හිටියොත් නේ ගමක, ඒ බල්ල යණ යන තැන ගුටි කන්නේ නෙවෙන්නේ නේ, පොළු පාරවල් ගල් පාරවල් නේ වදින්නේ නේ. මෙහෙ කවදාවත් සතෙකුට ගහනවද නේ? ඒ සතෙකුට උනත් බලන්න වෙනස. එකම තිරසං ආත්ම භාවෙ හිටියත් ඒ කර්මයෙන් දීපු ස්ථානයේ සමහර සතෙක් ගන්න බලන්න පිනතුනේ. හරකෙක් මුස්ලිම් රටක ඉපදුනොතින් හරකට මැරුම් කන්න වෙනවා. හැබැයි ඌරෙක් ඉපදුනොතින් ඒ රටක ඌර මරන්නේ නැහැ. ඒ කර්මයේ හැටි පිනතුනේ. ඒ කර්මෙන් ඒ පරිසරය නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ පිටුපස්සේ පිනතුනේ ලොකු බලවේගයක් මේත් එක තියෙනවා. දැන් ධර්මයේ තේරුම් ගන්න මෙන්න මේ ඇස අපට ලැබෙනවා. මෙන්න මේ ඇස ලබා දීම තමයි කෙනෙකුට දෙන ලොකුම දාණය කියලා කියන්නේ. මේ පිළිතුර අහලෙත් ධර්මාශෝක රජතුමා ගැන. ධර්මාශෝක රජතුමා යහමගට යොමු කරේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ රජතුමා වෙනස් වෙච්ච නිසා දැන් ධර්මාශෝක අශෝක ගැන තියෙන චිත්‍රපටියමත් මේ වෙනසුන් බලලා ඇතිනේ. ඒ රජ කෙනෙක් වෙනස් වෙච්ච නිසා මුළු රටක් වෙනස් වුණා. ඒ රජතුමා නිසා තමයි අද ලෝකෙම බුදුදහම තියෙන්නේ. ඒ රජතුමා කරපු සේවය නිසා තමයි අද බුදුදහම තියෙන්නේ. ඒ නිසා ධර්මයෙන් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරවතින් ඒකේ නගේ සමස්ත ජීවිතයට මේක බලපාන. දරුවෙක් බලන්න. දරුවෙක් දැහැමව හිටියොත්, දරුවෙක් ධර්මයේ හැසිරුණොතින් ඒ අම්මා තාත්තා දෙනට කොච්චර සැනසීමක්ද? හොඳට දැහැමව ඉන්න, සීල රකින්න, භාවනා කරන දරුවෝ තාමත් ඉන්නවා. සමහරගේ වලල් මෙහෙත් ඉන්නව, ලංකාවෙන් ඉඳලා ආපු අය, තායිලන්තයෙන් බුරුමෙන් ඉඳලා ආපු අය ඉන්නවා. ඒ දෙමාපියොත් එක්කම ගෙදර පින්දහම් කරනවා. නිතර බාර වැඩසටහන් වලට යනවා. ඒ නිසා බණ භාවනාවෙන් ලැබෙන ආශිර්වාදයෙන්, ඒ ශක්තියෙන් ඒ ළමයි යන්න පුළුවන් උප්පරිම අධ්‍යාපනයේ යනවා. ඒ නිසා පින්නතුනි හිතන්න එපා, මේ ආගමික ජීවිතයට යොමු වුණාම අපේ මේ අනිත්‍යවට බාධාවක් කියලා. දැන් මේ පින තුනින් ඉගෙන ගන්නා වගේම ওই වගේම අපිත් ඉගෙන ගත්තේ පැවිදි වෙලා ඉඳිද්දිම. අපිත් මේ ආගමික කටයුතු උදේ පාන්දර පන්සල අතුපතු ගාන එකේ ඉඳන් සියලුම දේවල් කරමින් අපිත් ওই විදිහෙම දිගටම අධ්‍යාපනය ආවා. දැන් මේ පින තුන්ගේ වල දූ දරුවන් ඉගෙන ගන්නවා කියලා දැන් මිට අතු ගාන්නේ නැහැ, දුම් හොදන්නේ නැහැ නේ, දේහ කරන්නේ නැහැ නේ. නමුත් පන්සලේන හාමුදුරු කෙනෙක් අර ඔක්කොමත් කරනවා. කල්ලා ඔක්කොමත් ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න හාමුදුරු ඉන්නව පිනතුනේ. ගිහි ළමයි දෙන්නෙක් ඉගෙන ගන්නේ එක හාමුදුරු කෙනෙක් ඉගෙන ගන්න එකම කාලෙදි. ඇතැමිට එක දිගටම විශ්වවිද්‍යාල දෙකක දිගටම උපාධි කරන අය ඉන්නවා. පන්සලේ වැඩත් ඔක්කොම කළා, බණත් කියලා දායකයන්ගේ වැඩත් කළා, බෝධි පූජාත් තියලා, අතුපතු ගාන වැඩත් ඔක්කොම කළා. ඒ කිසිම දෙයකින් පිනතුනේ කාලය අපතේ යමක් වෙන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම ලොකු ආශිර්වාදයක් ජීවිතයට ලැබෙනවා. ඒ නිසා ඔබත් මෙන්න මේ ධර්ම මාර්ගය තුළ පිනතුනේ දහමින් හැකිතාක් ජීවිතය දියුණු කරගන්න. ඒ දිනු කරන ගමන් තමන්ගේ දරුවන්ටත් පුළුවන් තරම් මේ ධර්ම දායාදය දෙන්න. ඒක තමයි දරුවන්ට කරන ලොකුම අනුග්‍රහය. අපි කියවනේ දරුවෙකුට ආහාරයක් දීම, අධ්‍යාපනය දීම, ඇඳුම් පැළඳුම් දීම, ගියක් හදර දීම ඒවා කරන්න. ඒ අතරේ පින්නතුනි මේ වගේ කාලෙක බෞද්ධ දෙමව්පියන්ගේ දරුවන් වෙලා කෙනෙක් ඉපදෙන්නේ නිකන් නෙවෙයි. හුඟක් පින් කළා, හුඟක් ප්‍රාර්ථනා කළා මේ ධර්මයේ ලබන්න එන්නේ කට්ටිය. ඒ දරුවන්ගේ අතීතාත්මව ගැන බලන්න පුළුවන් අපිට නුවණක් තිබුණොත්, ප්‍රඥාවක් තිබුණොත් හිතා ගන්න පුළුවන්. ඒ දරුවෝ අපේ දරුවෙල ඉපදුනේ හිතන්න එපා දොස්තර කෙනෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා නිකන් යන්න කියලා. ඊට වඩා දෙයකට යා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒ දරුවෝ එන්නේම ධර්මයේ වෙනුවෙන් එන්නේ. ඒ නිසා පින්නතුනේ ඒ දරුවන්ට ලබා දෙන ලොකුම දේ තමයි ධර්මයේ ලබා දෙන්න. ඒ නිසා ඒක ලොකුම දානයේ විදිහට සැලකනවා. සම්බ දානං ධම්ම දානං දිනාති කියන්නේ ඒකයි. ඒ වගේම සම්බ රතින් ධම්ම රතින් දිනා ගෙනාති. කැමැති දේවල් අතුරින් ධර්මයට කැමැති වීම තමයි උසස්ම කැමැති වීම. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉතාම වැදගත් කාරණයක්. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියලා. කෙනෙක් දිනු වෙනවද පිරිහෙනවද කියලා බලන ප්‍රධානම සාධකයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? එයා කොච්චර ධර්මයට කැමති කෙනෙක්ද කියලා. දැහැම ජීවිතයකට කොච්චර කැමති කෙනෙක්ද කියන එක මතයි ඒ තැනැත්තා ඇත්තටම දිනු වෙන කෙනෙක්ද කියලා බලන්නේ. පින්නතුනේ දිනුව කියලා කියන්නේ මොකක්ද ඇත්තෙම? දිනුව කියලා කියන්නේ ඇත්තෙම දැන් අපට හිතෙන හුඟක් ඉගෙන ගන්න එක කියලානේ. හුඟක් ලොකු රැකියාවක් කියලානේ. හුඟක් ලොකු ගියක් ලබා ගන්න එක කියලා. මේ අපි හැමදේම කරන්නේ මොකටද? සතුට වෙනුවෙන්නේ නේ. මේ හැම දෙයකින්ම අවසානම බලාපොරොත්තු තමයි සතුට. එතකොට සතුට වැඩි වෙනවා නම් Tamanට ඇත්තටම තමන්ගේ ජීවිතයේ තමන් ප්‍රයෝජන අරන් තියෙන්නේ. අන්න ඒ සතුට වැඩි වෙන නම් පින්නතුනේ ගෙදර ලොකු වුණාට විතරක් සතුට ලැබෙන්නේ නැහැ. දරුවෝ හොඳට ඉගෙන ගත්තට විතරක් සතුට ලැබෙන්නේ නැහැ. තමන්ගේ රූපේ නිතරම ලස්සනට තියාගත්තට විතරක් සතුට ලැබෙන්නේ නැහැ. සතුට ලැබෙන නම් මෙන්න මේ ධර්මයේ වෙත තමන්ගේ කැමැත්තක් ඇති කර ගන්නට ඕන. අන්න ඒ ධර්ම රතිය ධර්මයට තියෙන කැමැත්ත තමයි වටිනාම කැමැත්ත බවට පත් වෙන්නේ. ඒ වගේම සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. රසයන් අතුරින් ඉහළම රසය තමයි ධර්ම රසය කියලා කියන්නේ. පින්නතුනි ධර්මයේ ජීවිතයට රකින්න රකින්න පුළුවන් නම් බලන්න මෛත්‍රී භාවනාව විනාඩි 10ක්. සීල සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා දවසට විනාඩි 10 ගානේ අඩුම ගානේ මාස දෙකක් එක දිගටම කරන්න බලන්න. දවසට විනාඩි 10 ගානේ මාස 6ක් උපරිම කරන්න බලන්න. තමන්ගේ ජීවිතේ දැන් විඳින සතුට දෙගුණයකට වඩා වැඩි වෙනවා තමන්ට. තමන්ටම දැන තමන්ට දිනපතා පුද්ගලයන් ඇසුරු කරනකොට ගැටෙන ස්වභාවය අඩු වෙනවා. පාරක යද්දී, වැඩපළට යද්දී, ඉගෙන ගන්න යද්දී පුද්ගලයන් මුණ ගැහෙනකොට අනේ මේ මට පේන්නේ මගේම දරුවෝ නේද? සසරේදී තමන්ට මුණ ගැහිච්ච තමන්ගේ අම්මල තාත්තල දරුවෝ සහෝදර සහෝදරියන් නේද මේ ඉන්නේ කියන හැඟීමක් තමන්ට ඇති වෙනවා. දැන් තමන් පාරක යද්දී වේගෙන් යනවා. ප්‍රිය වේගයක යනවා කියමු. යනකොට තමන්ගේ ලේන් එකට ඉස්සරහා කවුරු හරි ඉක්මනටම දැම්මා. දැම්මත් මොකද වෙන්නේ? ටිකක් කේන්ති යනවනේ. හැබැයි අපට හිතුණොත් අනේ මේ දාපු කෙනා ගියාත්මක මගේ පුතෙක් වෙන්න ඇති, දුවෙක් වෙන්න ඇති කියලා අපට කේන්තියක් හටගන්නවද? කේන්තියක් හටගන්නේ නැහැ පින්නතුනි. අපි නිතර මේ විතරක් නෙවෙයි නිතරම යනකොට ඉස්සරහා ස්පේස් එකක් තියාගෙන යන්නේ. දරුවෙකුට දාන්න තියාගෙන. එවැනි මානසික හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි තමන්ගේ වේගය අඩු වෙනවා කියලා. මේ මානසිකatte හිටියොත් මොකද වෙන්නේ? තමන් යන ලේන් එකේ ඉස්සරහා වාහන ටික ඔක්කොම දෙපැත්තට ක්ලියර් වෙන ඔක්කොම ටික. හොඳට ප්‍රැක්ටිස් කරලා බලන්න. තමන් කොයි ලේන් එකේ ගියත් පෝල් එක යන්න ඕනේ. දකුණු පැත්තේ කෙළවරේ ලේන් එකේ ගියත් තමන්ගේ ලේන් එක සම්පූර්ණයම ක්ලියර් වෙනවා මේ මෛත්‍රී වැඩමි යනකොට. පින්නතුනි මේ වෙන්නේ දහමක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දහම පින්නතුනි බොහෝ දෙනාට වටිනාකම තේරෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ මේකේ ප්‍රතිඵල තියෙන මරණයෙන් පස්සේ කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ ධර්මයේ තියෙන දිවි ලෝක යන කියලා. එකක් සිද්ධ වෙනවා තමයි. නමුත් පින්නතුනි ඒකට වඩා මේ ජීවිතය තුළ Tamande ලැබෙන වාසි රහසක් තියෙනවා. මෙන්න මේ වාසි ටික ගත්තොත් තමයි ඇත්තටම අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙන්නේ. ඒ නිසා ධර්මයේ රසය තමයි උතුම්ම රසය වෙන්නේ. බුදුහාරු ඉතාම වටිනා කාරණා දේශනා කළා මණ්ඩපෙයියේ මිදම් වික්‍රේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ ශාසන බ්‍රහ්මචර්යාව කියන එක හරියට බඩගිනි වෙච්ච කෙනෙකුට පිපාසයෙන් හැදිච්ච කෙනෙකුට හරියට මේ වදයක් දුන්නා වගේ කියලා. දැන් අපි ජීවිතයේ සතුට ලබන්න කරන දේවල් හරියට පිනොතුනේ කොයි වගේද? හරියට බඩගිනි වෙච්ච වෙලාවට වී ටිකක් දෙනවා වගේ වැඩක්. බඩගිනි වෙච්ච වෙලාවට වී ටිකක් දුනොත් මොකද වෙන්නේ? වී ටිකේම කන්න බෑනේ නේ. වී ටික කොටන්න ඕන, පොලන්න ඕන. ඊට පස්සේ හාල් කන්නත් බෑනේ නේ. ඊට පස්සේ ආයෙත් ඉතින් ලිපිය තියන්න ඕන. ඊට පස්සේ බත් විතරක් කන්න පුළුවන්ද? ඒත් බෑනේ නේ. ඊට පස්සේ වෑංජනත් ඕන. ඊට පස්සේ වෑංජනත් වැඩි. ඊට පස්සේ තව සෝස් වර්ගයක් දාන්න ඕනනේ. කොච්චර කළද අපි ආහාරය බඩගිනි නිවාගන්නේ? පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. අද අපි ජීවිතේ සතුට ලබන්න කියන කරන දේවල් ටිකක් මෙන්න මේ වගේ. අපි අධ්‍යාපනයේ සාර්ථක ඉලක්කයකට එන්න කියලා එක උපාධි සාතිකයක් ගන්න. ඔබ දන්නවද අපි අවුරුදු කීයක් මාස වුණාද කියලා? අවුරුදු ඇතැම්ට 15ක් 16ක් 18ක් 20ක් මහන්සි වුණා එක උපාධි සාතිකයක් ගන්න. උපාධිධාරියෙක් කියන සතුට ලබන්න අපි බලන්න ගත කරපු කාලය කොච්චරද කියලා. අපේ දරුවෙක්ගේ සාර්ථකත්වය බලන්න. දරුවෙක් ඒ තත්ත්වයට දිනු වෙනව දකින්න බලන්න අපි අවුරුදු කීයක් ගත කරනවද නේ? ඒ ගතකල ඉවරවට පස්සේ මොකද වෙන්නේ? දරුව වෙනුවෙන් කාලය කැප කළා, උගන්වලා, රස්සාව කරන් දීලා ඊට පස්සේ මොකද? දරුවා කාට හරි මාර දෙනවා. ඊට පස්සේ දරුවා ගෙදරනොත් යනවා. දරුවගේ සැප වෙනින් එන කාලය වෙන දරුව ළඟවත් නැහැ. පින්නතුනේ මේක තමයි අපේ ජීවිත ගමන. අපේ කැමැති උනත් නුනත් යථාර්ථය මේක. එහෙනම් පින්නතුනේ එවැනි ජීවිතයක සතුට එහෙනම් අපිට කවද්ද තියෙන්නේ? දැන් බොහෝ විට හිතෙන්නේ මේ දරුවෝ ටික ඔක්කොම උගන්වලා විශ්වවිද්‍යාලයවල රැකියාවක් ලබා දීපු දවසටයි අනේ මට සැනසීමක් තියෙන කියලා හිතන් ඉන්නේ නේ. එතකොට දරුවා ගෙදර දෙන්නේ? දරුවා ගෙදරවත් නැහැ. ගෙදරක් පාළු වෙලා එතකොට. දරුවගේ පින්තූර ටික පොඩි කාලේ පින්තූර ඇල්බම් එක බලබල තමයි ඉන්නේ ඊට පස්සේ. පින්නතුනේ ඇත්තටම සතුට කියන එක පින්නතුනේ තියෙන මේ අද දවසේ තියෙන්නේ. දරුව කුඩා කාලේ නම් දරුව කිරිබොන කාලේ නම් කිරිබොන දරුව දැස බලා සතුට වෙන්න. දරුව ඇවිදින කාලේ නම් සෙල්ලම් කරන කාලේ නම් ඒ දරුවත් එක්ක සතුට වෙන්න. දරුව ඉගෙන ගන්න කාලේ නම් ඒත් එක්ක සතුට වෙන්න. පින්දහම් කරමින් ඒ දරුවත් එක්කම ඒ කාලෙදී ඒ මොහොතේ සතුට වෙන්න. අනාගතයේ මේ වැඩ ටික ඔක්කොම කළේ වුණාට පස්සේ කියලා සතුට වෙන්න යන්න එපා. එහෙම දවසක් අපට එන්නේ නැහැ. ඒ නිසා තමයි පිනතුනේ අපි බොහෝ විට කුඩා කාලේ හිතන්නේ සතුට තියෙන අනාගතය කියලා නේ. දැන් දරුව බඩ ගන්නකොට හිතන්නේ අනේ කවදනම් දරුව ඇවිදෙයිද කියලා ඉක්මනට ඇවිද්දවන්න බලන්න. ඇවිද්දලා ඉවරුනාට පස්සේ ඊට පස්සේ ඉස්කෝලේ ගැන හිතන්නේ, ඉස්කෝලේ බාර දෙන්න. ඊට පස්සේ ටිකෙන් ටිකම අනාගතය ගැන තමයි නිතරම හිතන්නේ. ඊට පස්සේ දරුවගෙන් නිදහස් වුණාට පස්සේ මොකද හිතෙන්නේ? ඊට පස්සේ දරුවගේ අර පොඩි කාලේ පින්තූර පොට්ටික ගන්න ඔක්කොම අරගෙන අනේ බලන්න මේ දරුවගේ අවුරුද්ද උපන්දින එකේ අපි කොච්චර සතුටින්ද හිටියේ, ඉස්කෝලේ බාර දෙදාසේ කොච්චර සන්තෝෂෙන්ද හිටියේ, විශ්වවිද්‍යාලේ හිටිය කාලේ කොච්චර සන්තෝෂෙන්ද හිටියේ කියලා. ඊට පස්සේ අර අතීතයේ පින්තූර ටික බලවල තමයි සන්තෝෂ වෙන්නේ. ඇත්තටම පින්නතුනේ සතුට තියෙන කවද්ද? මේ ගත කරන මේ මොහොතේ තමයි සතුට තියෙන්නේ. ඒ නිසා අපට හැමදාම හිතන්න අපට ජීවත් වෙලා ඉන්න කාලෙන් තමන්ට ඉතිරිව තියෙන ජීවිත කාලයෙන් වටිනාම දවස ලස්සනම දවස ආද කියලා හිතන්න. මේ මොහොත කියලා හිතන්න. හැමදාම උදෑසන වදුනම හිතන්න මගේ ජීවිත කාලය ඉතුරුල තියෙන කාලයෙන් ලස්සනම දවස තමයි අද දවස කියලා. ඇයි ඒකට හේතුව? හෙට දවසේදී තමන් වැඩිපුර උපයන්න පුළුවන් සල්ලි. හෙට ඇතැමිට තම අවුරුද්දක් දෙකක් ගිහලා තමන්ට කියලා ලොකු ඉඩමක් තියෙන පුළුවන්. ලොකු ධනයක් ලැබෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ අද ඉඳන් තව අවුරුද්දක් කල් ගිහිල්ලා ඒ ලබන ධනය ටික ඔක්කොම වියදම් කළා තමන්ට පුළුවන් ද ඒ ගත වෙච්ච අවුරුද්ද නැවත සලිදිල ගන්න? තමන්ට සල්ලි දෙල ගන්න බෑයි. බොහෝ දෙනෙක් හිතන්නේ පින්නතුනේ ලොකු ධනයක් ඉපෙව්වොත් ඒකේ සාර්ථක කියලා. නමුත් පින්නතුනේ ධනෙ නෙවෙයි සාර්ථක. සාර්ථක මොකද්ද? වටිනේ මොකද්ද? වටිනේ කාලය. ඒ නිසා තමන් කොච්චර උපයපු ධනෙ ටිකයි කැප කළත් තමන්ගේ ගිහිපු කාලයයි ගන්න බෑ. දැන් බලන්න දැන් මේ පින්නතුනේ හැම දිනෙකම දැන් කිසි යම් කිසි වස්තුවක් උපයලා තියෙන්නේ. රැකියාවක් තියෙනවා, අධ්‍යාපන සුසුකම් තියෙනවා. ඒ ටික ඔක්කොම දීලා පුළුවන් නම් අනේ මං අවුරුදු 10 හිටිය කාට ආයන්න මට ලැබෙන්න කියලා. කවදාවත් බෑනේ කරන්නේ. අන්න ඒ නිසා පින්නතුනේ වටින්නේ ධනයට වඩා තමන්ගේ උපාධියට වඩා කාලය. ඒ කාලයේ නිකරුණ යන්න දෙන්න එපා. දැන් අපි වාහනයකට නැග්ග ගම අපි හිතන්නේ දැන් 60ක්ම 50ක් නම් 60ම 50 ගියාට පස්සේ තමයි සන්තෝෂී කියලා අපි හිතන් ඉන්නේ. වේගෙන් ඒ 60ම 50 80ට වේගෙන් ගියොත් ට්‍රැෆික් නොතිබ්බොත් අපි හිතන හොඳට ගමන ආවයි කියලා නේ. ඇත්තන කිනුත් අපි සාර්ථකද? අපි 60ම 50 80ට නෙවෙයි 100ට ගියත් පිනුතුනි අපි සාර්ථක නැහැ. ඇයි ඒකට හේතුව? අපේ ඒ කාලය ගත වුණා. ඒ කාලේ ගත වෙච්ච ගෑස් ටික නෙමෙයි ප්‍රශ්නේ පිනුතුනි. ඒ කාලේ යවටින්නේ අන්නේ යන කාලෙදි තමයි තමන්ට හිත දිනු වෙන වැඩ පිළිවෙල තමන් හිටියනම් හිත වඩමින් භාවනාවක ගියානම් මෛත්‍රී භාවනා හරි බුදුගුණ භාවනා හරි අනිත්‍ය භාවනා හරි වඩමින් ගියානම් අන්න ඒක තමයි තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ ගමනත් එක්කම තමන් ජීවිතේට වටිනා දයක් ලබා ගත්තා. ඒක අනාගතේට ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ මොහොතේ තමන් උපරිම සතුටින් ගියේ. ඇතැමිට ඔබ ගිහිපු පාරෙම ඒ ප්‍රියවේකයේ ඇතැමිට ඒ දවසේ 25,000ක් 50,000ක් ලක්ෂයක් වාහන ගියා වෙන්න පුළුවන්. හැබැයි ඒ වාහන ලක්ෂෙම ගිහිපු අයට වඩා ඔබ වටිනාම කෙනෙක් බවට පත් වෙනවා ඉතින්. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතවල වටිනාකම වැඩි කරන ධර්මයක්. රහතන් වහන්සේ කෙනෙක් මිය ගියොතින් පිරිනිවන් පෑවොතින් රහතන් වහන්සේ කෙනෙක් ආදාහනය කළොතින් ඒ රහතන් වහන්සේගේ ඇටකටු ටික පොඩි ධාතුන් වහන්සේත් අරගෙන ලොකු දාගැබ හදනවා, චෛත්‍ය හදනවා. අපි මිය ගියොතින් කොහොමද? අපේ ඇටකටු ගෙවලා තියාගන්නද ගැත්තී? ඈ අපි කොච්චර ධනවත් කෙනෙක් වුණාද? ඈ කොච්චර දරුවෝ 10 දෙනෙක් මහාචාර්යවරු 10 දෙනෙක් වෙනවා. දරුවෝ 10 දෙනෙක් රටවල් 10ක ජනාධිපතිවරු වෙනවා. අනේ මෙහෙම තාත්ත කෙනෙක් ගැට කටු ටික කියලා ගෙදර ගෙනවා තියාගන්නද කට්ටිය? කවුරුවත් තියාගන්නේ නැහැ පේනතුනි. අපි වටින්නේ නැහැ ඇත්තට. නමුත් අපි ආධ්‍යාත්ම දියුණුවනවා තින් අපේ ඇට කටු විතරක් නෙමෙයි පේනතුනි. බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව, පාත්‍රා ධාතුව ඒ වටත් දහ ගැම්ම හදලා පුදනවා. ඒ පාවිච්චි කරපු බඩු භාණ්ඩත් වටිනවා. ඒ ජීවත් වෙච්ච ස්ථානයයි ස්ථානේ ගිහිල්ලා හිස ගහලා වඳිනවා කට්ටිය. ඒ වටින්නේ පින්නතුනේ වටිනා ජීවිතයක් ගත කරපු නිසා, ඒ මනස දියුණු කරපු නිසා. ඒ නිසා අපටත් අපේ ජීවිත කාලයේදී අපට ඉහෙළම මනස දියුණුවන දර්ශනයක අපිට ඉන්න පුළුවන් නම් අන්න එහෙම හිටියොත් තමයි අපේ ජීවිත වටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව දේශනා කළා කොහොමද අපේ මනස ටිකෙන් ටික දියුණු වෙන්නේ කියලා. දැන් මෙතෙන් බණට ඊටම සරල ටිකක් කිව්වේ. දැන් මෙතනින් තාඩිය කල්පනාවෙන් අහන්න ඕනේ. පින්නතුනේ මනස ටිකෙන් ටික දිනු කළා ඉහළම මට්ටමට මනස දිනු වෙනවා කියලා කියන්නේ බාහිර කිසිම කෙනෙකුට අපේ හිතට දුකක් දෙන්න බැරි මට්ටමට එන්න ඕන. මේ පින්නතුන් අහලා ඇති බන්දුල මල්ලිකාව ගැන. අහලා තියෙනවද බන්දුල මල්ලිකාව ගැන? මල්ලිකාවන් දෙන්නේ කිටිය මේ ශාසනේ. එක මල්ලිකාවක් තමයි කෝසල මල්ලිකාව. ඒ වගේම හිටිය බන්දුල මල්ලිකාව කියලා. බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල කියන සේනාධිපතිවරයාගේ භාර්යාව. කෝසල රජතුමාගේ කිය ප්‍රධාන සෙනවියගේ භාර්යාව තමයි බන්දුල මල්ලිකාව කියලා කියන්නේ. ඒ බන්දුල සේනාධිපතිය කොච්චර සටනේදි දස්සිනේද කියලා දන්නවද? ඔහු සටන් කරනකොට සතුරු සේනාවක් එක සටන් කරනකොට එක කෙලින් පාරකට කොහොමද සතුරු ටික ගන්නවද? ඒ කෙලින් පාර එක දිගටම කෙලිලු තියෙනවා. සතුරු 500ක් එක දිගට පාරේ කෙලින් පාරට එනකොට එක ඊතලෙන් අර සතුරු 500ම එක ඊතලෙන් විදලි යන මට්ටමට විදින පුළුවන් පුද්දලෙලු. බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ දුන්න තාම ප්‍රබල දුන්නා ඒ දුන්නට අර ඊතලේ ඇදලා අදිනකොට ඔහු යන කරත්තේ අස්වැන් දෙදෙනෙක් යොදවපු කරත්තේ පිටුපස්සේ රෝද දෙක පහත් වෙනවලු අර දුන්න අදිනකොට. ඒ තරම් ශක්තිමත් කෙනෙක් තමයි බන්දුල සේනාධිපතිය කියලා කියන්නේ. මේ බන්දුල සේනාධිපතියා සහ ඔහුට දරුවන් 32 දෙනෙක් හිටියා කියලා කියනවා. නියුළු දරුවන්ම 16 දෙනෙක් හිටියා කියලා කියනවා. නියුළු 16 දෙනෙක්ගේ දෙන්නෙක් දෙන්න බැරි. පින්නතුනි දවසන්ද බන්දුල මල්ලිකාව ස්වාමින් වහන්සේලට දාණය බෙදමින් ඉන වෙලාවේදී නිවේදනයක් ආවා. එක්තරා ඇමතිවරයෙක් ලියුමක් ගෙනත් දුන්නා. මේ බන්දුල මල්ලිකාව කලේ අර ලියුම බලලා ඒ ලියුම නවල ඉනේ තියාගෙන දාණය බෙදමින් හිටියා. ඉන්නකොට මොකක්ද උනේ? ගෙදර. ඔව් වාදනයක් බිඳුණා. වාදනයක් බිඳිච්ච අවස්ථාවේදී දැන් මේ දාණයට එදා ගෙදර බුදුරජාණන් වහන්සේත් වැඩලා හිටියා. මේ සරුවතාවරත් වැඩම කළා හිටියා. සරුවතාවර කිව්වා මල්ලිකාව වාදනය කුරුණු එක ගැන හිතමනාපයක් ඇති කරගන්න එපා. ඔබ ඊට වඩා ලොකු දානයක් මේ දෙමින් ඉන්නේ කියලා. බන්දුල මල්ලිකාව මොකද්ද සඳහන් කළේ? ඕ ලියුම පෙන්නුවා. ලියුම මොකද්ද? ඕ යුද්ධයකට ගිහිල්ලා දැන් මේ දානය ගෙදර සිදකන වෙලා යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයට අර දරුවෝ 32 දෙනයි බන්දුල සේනාධිපතියයි 33 දෙනාම ගිහිල්ලා හිටියේ. ඒ යුද්ධයේදී අර 33 දෙනාම මරණයට පත් වුණා කියන කාරණේ. අර ලියුමේ තිබ්බේ. ඒ ලියුමත් බලලා හරි කියලා දානය බෙදමින් හිටියා. පින්නතුනේ බන්දුල මාලිකාව කියන සෝවාන්ල හිටිය කෙනෙක්. සෝවාන්ල විතරක් නෙවෙයි ඒ මොහොතේ හොඳටම තමන්ගේ සම්මා සතිය පිහිටුවා ගත්තා. දුකක් එනකොට පින්නතුනේ හරියට අපේ සිත පිහිටුවා ගත්තොත් ධර්මානුකූලව කිසිඳු දෙයකින් තමන් දුක් වෙන්නේ නැහැ. කෙනෙකුට පින්නතුනේ මේවා මීට වඩා දුකක් එනවද ජීවිතයකදී? ඒ වගේ වෙලාවටවත් දැන් බන්දුල මාලිකා සඳහන් කළේ ස්වාමිනේ මට මේ වගේ කරදරයක් ආපු වෙලාවකත් මම මෙහෙමයි ඉන්නේ ශක්තිමත්ව මම මේ වාදනයක් උඩු නැහැ කියලා මම කනගාටු වෙන්නේ නැහැ කියලා. පින්නතුනේ මේ ශක්තිය වෙන කිසිඳු දෙයකින් ලබන්න බැයි ධර්මය හැර. අපි කොයිතරම් උගත් වුණත් අපිට කොයිතරම් බලයක් තිබුණත් කොයිතරම් ධනයක් තිබුණත් මේ ජීවිත අනතුරේදී පින්නතුනේ අපට සාමාන්‍ය කෙනෙක් වගේ හිට හදාගෙන ඉන්න බෑ. සාමාන්‍ය අපි එදිනෙදා කරපු පින්කම් වලින් අපි කටින පින්කමක් කළා, ස්වාමීන් වහන්සේලා සියනමකට දානියක් දුන්නා. පින්නතුනේ මේ දේවල් වලින් විතරක් හිත හදාගන්න බෑ. දැන් ඔබ දන්නවා කෝසල මල්ලිකාව. කෝසල මල්ලිකාව කියලා කියන්නේ සුවිශාල දානයක් දීපු කෙනෙක්. කොසල් රජතුමා විශාල දානයක් දුන්නා. මොකද්ද ඒ දානෙට කියන්නේ? ඒ දානෙට කියන අසද්දෘශ මහා දානය කියලා. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක පුද්ගලයෙක් විතරක් පූජා කරන දානය. ඒ කාලේ මුළු ලෝකෙම ඉන්න ස්වාමින් වහන්සේලා එක තැනකට ගෙන්නවලා භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන්, ඒ ප්‍රධාන අය ටික මරකල්ලාභී අය සහ බුදුහාමුදුරුවෝ සියලුම දෙනා ගෙනලා සියලුම දෙනා කැමති සියලුම දේවල් පූජා කරන එක. එවැනි එක දානයක් තියෙනවා. ඒ දාණයට සහභාගී වෙච්ච කෝසල මල්ලිකාවටවත් පිනතුනේ අන්තිම මොහොතේ හිතාදාගන්න බැරි වුණා. මරණාසන්න මොහොතේ පිට හදාගන්න බැරි වුණ පොඩි අඩුපාඩුවක් වුණා. පින්නතුනි ඊට වඩා ධර්මය අපි ගැඹුරට යන්නට ඕන ධර්මය අවබෝධ කරගෙන. සාමාන්‍ය කරන පින්කම් වලින් විතරක් හිතන්න එපා. අපි සුරක්ෂිතයි, අපේ ගමන සාර්ථකයි කියලා. ඊට වඩා ගැඹුරට යන විදියක් ධර්මයේ තුල තියෙනවා. සාමාන්‍ය අපි දෙනදා සාමාන්‍ය ප්‍රාතිග මට්ටමේදී දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා. ඒව හොඳ දේවල්. ඒව කරනකොට අපේ නිරෝගීකම වැඩි වෙනවා. එදිනෙදා කටයුතු සාර්ථක වෙනවා. ඒව හොඳයි. නමුත් පින්නතුනේ ඒ කටයුතු සාර්ථක වුණාට අපට ජීවිතයේ ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා. මොකක්ද ඒ අභියෝග? එකක් තමයි තමන් ටිකෙන් ටික වයසට යනවා. තමන් කැමති වුණත් නොවුණත් දිනපතාම තමන් ටිකෙන් ටික වයසට යනවා. ඒ වගේම තමන් ටිකෙන් ටික මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. තමන් කැමති වුණත් නොවුණත් ඒක තමයි යථාර්ථය. දැන් කියනවනේ දැන් ලංකාවේ එහෙම තියෙන්නේ උපැන්න මරණ රෙජිස්ට්‍රාර කියලානේ. එක්කෙනාම තමයි දෙකම කරන්නේ. ඈ එක්කෙනාම තමයි ඉපදෙච්ච ගමම්ම උපැන්න සාතිකය වගේම අනිත් සාතිකයේ සෝදානම් කරලා තියෙන්නේ. දිනේ දානේතරය තියෙන්නේ. දිනේ ස්ථානේ හේතුව දාලා අනිත් ඇප්ලිකේෂන් එකත් පුරවලා දෙනවා කවදා හරි. එනිසා උපැන්න සාතිකය ගත්තු කෙනාට අනිත් සාතිකයේ පයි කියලා බෑ බේරෙන්න. ඒ සාතිකයේ කවදා හරි Tamanට එනවා. හැබැයි Tamanට එනකොට ඒක Taman නෙවෙයි ගන්න අනිත්‍යය තමයි ගන්නෙ. දෙපළ ටික ඕන නිසා ඉතින් ගන්නෝ ඒ කොහොම හරි. පින්නතුනේ කෙසේ වෙතත් පින්නතුනේ අපි මේ ගමනේදී මෙන්න මේ අභියෝග ටික සමග ජීවිත ඉදිරියේ තියෙනවා. මෙන්න මේ අභියෝගයට හරියට මුහුණ දීලා සාර්ථකව ජීවිතේ ජය ගන්න තමයි බුදුදහම තියෙන්නේ. අපි පින්නතුනේ කොයිතරම් දුරට අධ්‍යාපනය දිනු වෙලා නෛතෘස්තික ඔක්කොම ගෙවලා Tamanටම කියලා ගේ අරගෙන වාහනේ තිබුණා කියලා විතරක් අපි සුරක්ෂිත නැහැ. අපි සුරක්ෂිත වෙනවා අපේ මේ ජීවිතේ මොක්කොම ජීවිතේ අවසන්න. නමුත් බුදුහාඳුර පින්නතුනේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේම බුදුහාඳුරන ලොකු සංවේගයක් හටගත්තා මේ ලෝකය ගැන. මොකද ඇතිවෙච්ච සංවේගය. ඔව් ඒකත් ඇති වුණා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච බුදුහාමරණ විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥාන කියන චුතූපපාද ඥානය කියලා. මේ ජීවිතයෙන් මරණයටපත් වෙන නැවත ඉපදෙන විදිය ගැන බලන්න පුළුවන් ඕන. සත්‍යයන් මැරිලා ඉපදෙන හැටි ගැන ඥානයක් ලැබුණ බුදුහාමරණට. ඒ ඥානය ලැබෙච්ච ගමම්ම බුදුහාඳුර හරියම සංවේගයටපත් වුණා. ඇයි ඒකට හේතුව? මේ ආත්ම භාවයෙන් මරණයටපත් වෙන බොහෝ දෙනා යන්නේ කොහෙද? පල්ලෙහා තැන් වලට යන. ඇතැම් විට මේ ආත්මභාවේ මහා කීර්තියකින් හිටියයි, මහා දරුවෝ ගොඩක් හිටියයි, උගත් දරුවෝ හිටියයි. මහා සැප සම්පත් විඳිය අය මරණයෙන් පස්සේ පල්ලෙහා තැන් වලට යන්නේ. මෙන්න මේ සංවේගය නිසාම තමයි ලෝකෙට බුදුහාමුදුරු කියන ධර්ම දේශනා කරන්නේ. අන්නේ මාර්ගයේදී පින්නතුනි අපි හොඳට නුවණින් අවබෝධ කරගන්නට උන අපේ මේ ජීවිතයේ සුරක්ෂිත වෙනවා වගේම සසර ජීවිතයේ සුරක්ෂිතභාවය සහ අපේ මනසරෙන දුක් පීඩා වලින් උප්පරිම මානසික සුව ඇති කරගන්න ක්‍රමය. මේ දුක් පීඩා දුරු කරගෙන මූලික පදනම තමයි හැකිතාක් දුරට පින්නතුනේ පරිත්‍යාග සීලිත හුරු වෙන්න. පුළුවන් මට්ටමින් දාන්න දෙන්න. සමාන දරුවෝ ඉන්නව නම් දරුවට විතරක් නෙවෙයි, ඒ දරුවගේම වයසේ තවත් දරුවෙකුට සලකන්න පුළුවන්. ඒක තමයි දරුවට කරන ලොකුම ආශිර්වාදය. මෙහෙ බැරි නම් ලංකාවේ දරුවෙකුට හරි අඩුම ගානේ අවුරුද්දට පොත් ටිකක් අරන් දෙන්න. දුප්පත් දරුවෝගේ වෙනුවට සලකන ඒක තමයි තමන්ගේ දරුවට කරන ලොකුම ආශිර්වාදය. ඒ වගේ දේවල් වලින් ටික ටික පරිත්‍යාග සීලිත කුරු වෙන. දානේ විතරක් නෙවෙයි හැකිතා දුරට සිල්වත් ජීවිතයක් ගත කරන්න. තමන්ගේ කය වචන දෙක හැකිතාක් සංවර සීලී වෙන්න. තමන් වචන කතා කරනකොට හැසිරෙනකොට අනිත් විශේෂයෙන්ම වචනේ සංවර කරගන්න. අනිත් ඇගේ හිතරි දෙන වචන හැකිතාක් දුරට ඒ වගේම වැළකෙලින්න. ඇතැමිට අපි බොහෝ අය අසුරු කරද්දී පුද්ගලයන්ගේ වචනේ නිසා තමයි අපි විරසක භාවයක් ඇති වෙන්නේ. ඒ වගේම පින්නතුනේ ටිකෙන් ටික නමුත් භාවනාවක් පුරු කරගන්න. මුලින් අමාරු නම් අඩුම ගානේ විනාඩි 5කින්වත් පටන් ගන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියන හැඟීම නැත්තං ආනාපානසති භාවනා පින්නතුනේ දැන් වර්තමානයේ මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා බොහෝ විට සඳහන් කරන කාරණයක් තමයි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ලවින් කයිනස් එක ප්‍රැක්ටිස් කරන එක. අපිට බොහෝ විට මනසට පීඩා ඇති වෙන්නේ පුද්ගලයන් එක තියෙන අමනාපකම් හින්දා. ඒ නිසා කරණීයමෙද සූත්‍රයේ මුලදීම කියන්නේ එකයි කිසියම් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා විසින් අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනාව වඩන කියලා. මෛත්‍රී භාවනාව නොවැඩනවා නම් ඒ කියන්නේ ඇත්තටම තමන් සතුට ලබන ක්‍රමය තාම හොයාගෙන නැහැ කියන එක. ඒ නිසා ටිකෙන් ටික පුහුණු කරලා බලන්න. මෙන්න මේ පින්කම් කරන අතරේදී තවත් වැදගත්ම දෙයක් තමන් ජීවිතේ දිරුම් ගන්නට ඕන. තමන්ගේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම තමන් දක්ෂයෙක් කියලා බලන්නේ. මේක තේරුම් ගත්තොත් තමයි අපේ GPA එක නියම විදිහට බලන්නේ. IQ එකත් බලන්නේ. බුදුදහමේ කියන GPA එකේ IQ එක හොඳට තේරුම් ගන්න ඕන. බුදුදහමේ තියෙන GPA එකේ IQ එක අපි තේරුම් ගත්තොත් එදාට අපි පින්නතුනේ සාමාන්‍ය මෙහි GPA එක 4 point තියෙන කෙනාට වඩා අපි පින්නතුන් ඉදිරියෙන් ඉන්නේ. එතෙන්දී පින්නතුන් දක්ෂ වෙන්නට ඕන පළවෙනි පියවර තමයි අපේ සිත කය දෙක ගැන නිතර සිහියෙන් ඉන්න. තමන්ගේ ශරීරයට තමන්ගේ කයට ඇත්තටම මොකද දැන් වෙන්නේ කියලා. තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන්නේ පරිත්‍යාගශීලී හැඟීමක්ද, අමනාපයක්ද, රාගසිතුවිල්ලක්ද, කෙනෙක් ලං කරගන්න තියෙන ආසාවක්ද, විරසක භාවයද? තමන්ගේ හිත ගැන හොඳට සැලකිලිමත් ඉන්න. ඒ වගේම තමන්ගේ ශරීර ඉරියව්ව කොයි ඉරියව්වෙ තිබ්බත් කමන්නේ, දැන් ඉන්න ඉරියව්ව මොකද්ද කියන ගැන සිහියෙන් ඉන්න. මේක ප්‍රධානම කාරණයක්. ඒ අතරෙදි පින්න තුනේ තවත් වැදගත්ම දෙයක් තියෙනවා, ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණය. අපේ ජීවිතය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතය කියන්නේ මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රිය වලට අරමුණු ගන්න එක. ඇසෙන් රූප දකින එක. ඇසෙන් රූපයක් දැක්ක ගමම පින්න තුනේ අපට මොකද්ද හිතෙන්නේ? ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. ඇයි ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙන්නේ? ආසාව. ඈ? ඇයි ආසාව ඇති වෙන්නේ? හිත දියුණු කරගන්න. ඔව්. එහෙනම් හිත දියුණු කරගති උත්තේ කියන කොහොමද කරන්න ඕනේ අපි? ඇසෙන් රූපයක් දකිනකොටම අපි බුද්ධිමත් වෙන්නට ඕන. මේ ඇසෙන් පේන රූපය භෞතික දේක හේතුකින් තමයි හටගන්නේ. නමුත් ඒ සැප හෝ දුක හට ගන්න මූලික කාරණාව තියෙන අභ්‍යන්තරයේ කියලා කාරණාව තමයි දැනගන්න ඕන. දැන් අපි කියමු ගෙදර අපට දුවෙක් හෝ පුතෙක් ඉන්නවා කියලා. දුවෙක් හෝ පුතෙක් ඉනකොට ඒ ළමයා බැරදි වැඩක් කරනවා. අකීකරු වැඩක් කරනවා. අපිට කේන්ති යනෝනේ. ඒ දරුවා ඒ වැඩේම කරනකොට අල්ලපු ගෙදර කෙනෙකුටත් ඒ වගේ වෙනවද? එයාත් කේන්ති ගන්නවද? එයා කේන්ති ගන්නෑ. අපට දුකක් අපි කේන්ති ගන්නවා, ඒ ඇයිද කිසි ගහනක් නැහැ. එහෙනම් පින්නතුනේ ඒ දේ හටගත්තේ ඒ දරුව නිසා තමන්ගේ හිතේ කේන්ති හටගත්තේ ඒ අරමුණ බාහිරින් ආවේ. බාහිරින් නම් ආවේ, ඒ දරුවගෙන් නම් ආවේ. ඒක අල්ලපු ගෙදර කෙනා දුක් වෙනව නේද? අල්ලපු ගෙදර කෙනා තමන අප වෙනව දරුවත් එක්ක. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනේ තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි බාහිර රූපයකින්, ශබ්දයකින් දුකක් හෝ සතුටක් ඇති වෙනව නම් ඇති වෙන්නේ ඒ රූපය නිසා නෙවෙයි, ඒ රූපයේ දැස තමන් බලපු විදිය. ඒ නිසා තමන් බාහිර රූපයක් එනකොටම, ශබ්දයක් එනකොටම අපේ බොහෝ විට ලක්ෂණය තමයි ඒ රූපයට තියලා එක බඳිනවා. ඒ ඇහෙන ශබ්දය, ඒ පේන රූපය බාහිර කෙනාට අයිති කියලා අපි ඒ රූපයත් එක්ක එකට ගැට ගන්නවා. දැන් උදාහරණයක් ගන්න, අමරදේව කියලා. අමරදේව මහත්තයා ළඟදී මේ ගියානේ ලංකාවේනේ. ඒතකොට අමරදේව මහත්තයේ සින්දුවක් කියනකොටම ජීවිත කාලේ අපට හිතෙන කොහමද? මේ හඬ එන්නේ අමරදේව මහත්තයගෙන් කියලානේ. මරණයටපත් වුණාට පස්සේ ඒ බොඩිය දකිනකොට අපට හිතෙනවද මේ සද්දෙන්නේ මේකින් කියලා? එතකොට නියම විදියට සද්දේකෙන් නම් ආවේ, එහෙනම් මැරුණට පස්සේ දේ සම්ද එන්න ඕන නේද? එහෙම එන්නේ නැහැ. ඒක හේතුවෙන් ශබ්දය ආවට ඒ ශබ්දය ඒ කෙනාට අයිති නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් අපි කියමු, දැන් මේකට අපි පොඩ්ඩක් සංකේතයක් දැම්ම කියලා. දැන් මේ මේසයයි මේ භාණ්ඩයයි නිසා ශබ්දය හටගත්තා. හැබැයි ඒ ශබ්දය අයිතිද මේකට? ඒ ශබ්දය මේසෙට අයිති නැහැ. ඒ ශබ්දය මගේ කනට අයිතිත් නැහැ. ඒ ශබ්දය මගේ මනසට අයිතිත් නැහැ. හැබැයි මේ එකම හේතුවක්වත් නැති වුණොත් ශබ්දෙ එන්නේ නැහැ. දැන් යකඩ කැඩි දෙකක් ගහන්න බලන් තට්ටු කරන්න. ඒ තට්ටු කරන ශබ්දය ඒ හඬ යකඩ කැලට අයිතිද? යකඩ කැලට අයිති නැහැ ඒ ශබ්දේ. හැබැයි ඒ යකඩ කැල නිසා තමයි ශබ්දය හටගත්තේ. යකඩ කැල නිසා ශබ්දය හටගත්තට යකඩ කැලට ශබ්දය අයිති නැහැ. ඒ ශබ්දය හටගත්තේ ඒ මොහොතේ හේතු ටිකක් ඇති වෙච්ච තැනදී ශබ්දයක් නිකුත් වුණා. ඒ ශබ්දය අපට ඇහුණා. ඒ ඇහිච්ච ශබ්දයේ ලක්ෂණය මොකද්ද? පෙරපසු නොවි ඒ මොහොතෙමයි හටගත්තේ ඒක. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනකොට දැන් මේක තේරුම් ගත්තොත් තමයි ඔබ දක්ෂද කියන එක බලන්නේ. ඔබට මාස්ටර් ඩිග්‍රියක් තියමුන හෝ ඩොක්ටරේට් එකක් තියමුනා කියන හෝ මත දක්ෂයෙක් වෙන්නේ නැහැ. ඒ බුද්ධිමත් වෙන්නේ නැහැ බුදුදහම හැටියට. බුදුදහම හැටියට දක්ෂය වෙන්නේ මෙන්න මේක තේරුම් ගත්තොතින්. මේක සම්පූර්ණයෙන්ම පිළිපදින්න බැරි වෙන පුළුවන්. හැබැයි මේ ප්‍රොසෙස් එක දැනගන්න ඕන. දැන් මෙතනින් ශබ්දයක් හටගත්තා. මේ හටගත්තු ශබ්දය කලින් මෙතන තිබ්බේ නැහැ. ඒක හටගෙන ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන්නේත් නැහැ. ඒ වගේම මේ ශබ්දෙ මේ ඇඟිලි වලට අයිති නැහැ. අපට ඇසට පේන රූපයක් එහෙමයි. කනට එන ශබ්දත් එහෙම. ඒවා කලින් තිබිලා මෙතෙන්ට ආවේ නැහැ. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම සම්බන්ධ. ඔය ඇතිවීම කියලා කියන්න පුළුවන්. හැබැයි ඇත්තටම දැන් අපි මේ ගේ දකිනවනේ. දැන් අපි මේ ගේ දකිනවා. මේ ගේ දකින අවස්ථාවේදී අපිට ගේත් එක ලොකු සම්බන්ධතාවයක් ටිකක් එනවනේ අපට. මේ මගේ ගේ, අපි හිටපු ගේ, අම්ම හිටිය ගේ කියලා. ඒතර මේ ඇති වෙන හැඟීම කලින් තිබෙන මෙතෙන්ට ආවෙ නෑ. දැන් හොඳම උදාහරණය තමයි මට කණ්ණාඩිය. අපේ කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය ළඟට යන්න කලින් ඒ රූපය කණ්ණාඩියේ තිබ්බද? කණ්ණාඩිය තිබ්බේ නෑ. කණ්ණාඩිය ළඟින් ඈත් වෙනකොට ඉතුරු දෙයක. ඒක ඉතුරුත් නෑ. පින්නතුනේ ඒකම තමයි අපේ සමස්ත ජීවිතේම වෙන්නේ. අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දකිනකොට, දිවෙන් රසයක් විඳිනකොට, ඒ අත්දැකීම ඒ මොහොතේ හටගත්තේ. කලින් මෙතෙන්ට ආවේ නැහැ. නමුත් අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා මෝහය කියන්නේ මේක. මෝහය නිසා අපි හිතනවා මේ දකින රූපය කලින් තිබෙච්ච රූපය අපට පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි පෙනුනට පස්සෙත් අපි හිතනවා මේ රූපේ ඉතුරු වෙනවා කියලා. මෙන්න මේ ඉතුරු වෙන මෙන්න මේ අවබෝධය මත හිටියොත් අපි දුගතිගාමි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. අපාය යන්නේ නැහැ. පින්කම් කරුවොත් එන් සුගතිගාමි වෙනවා. හැබැයි සංසාර චක්‍රෙමයි ඉන්නේ. දැන් තමන්ගේ අම්මා ගැන හිතනකොටම, දැන් නැතිවෙච්ච අම්මා ගැන හිතනකොටම මොකද්ද ඔබට හිතෙන්නේ දැන්? දුක දැනෙනවනේ. දුකක් නොදෙනුනත් ඇතැම් විට අම්මා හිටියේ කලේ කරපු දේවල්, අම්මා තමට උගන්වපු හැටි, අම්මත් එක ගමන් ගිය හැටි, අම්මා කෑම බීම කාපු හැටි, ඒවනේ අපට එන්නේ. එතකොට ඒ දේවල් හිතනකොට අපට හිතෙනවද තමන්ගේ හිතේ දැන් මේ හිතන්නේ කියලා? ඔව්, ඒ කාරණා ටික මතක් වෙනකොටම තමට හිතෙන්නේ ඇත්තටම ඒ සිද්ධිය දැන් පේන්නේ කියලා. දැන් ඔබගේ ඉස්කෝලේ මතක් කරගන්න. ඉස්කෝලේ තියෙන තැන උගන්වපු ගුරුවරු මතක් කරගන්න බලන්න. මතක් වෙනකොටම අපට හිතෙන්නේ මොකද්ද? ඇත්තටම මේ මොහොතේ ඒ යාළුවට ගෙතේ ඉන්න වගේ පේන්නේ. දැන් ඔබ ලංකාවේ හිටිය ගේ මතක් කරගන්න. ගේ මතක් කරගන්නකොටම මතක් වෙන්නේ තමන්ට හිතෙන්නේ දැන් තියෙන ගේ පේන්නේ කියලා. ඇත්තටම ඔබට දැන් තියෙන ගේ නම් පේන්නේ, දැන් ඔය හිතට පේන්නේ ඔබට කියන්න පුළුවන් එනවන දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ කියලා. ගෙදර ඉස්සරහා ගහේ කුරුල්ලෝ ඉන්නවද, ගෙදර බලකුක්කෙක් ඉන්නවද ඉස්සරහා, ඒ ටිකක් කියන්න පුළුවන් එනවන. ඇතන පුළුවන් දැන් ඔබට ඒක කියන්න. දැන් ඔබට කියන්න බෑ. දැන් ඔබට පේන්නේ මොකද්ද? අර කලින් තිබිච්ච රබුටන් ගහනේ අඹ ගහන. දැන් ගිහලා බලනකොට රබුටන් ගහ නෑ දැන් මෙතන. දැන් අර කලින් හිටියේ බලු පැටියක් නෑ දැන්. දැන් ඊට පස්සේ මොකද අපි කරන්නේ? ආයෙ ගිහලා අප්ඩේට් කරන් යනවා ඊට පස්සේ. නැත්තම් මෙහෙනම් බලනවා. ඊට පස්සේ නිතරම අප්ඩේට් කරගන්න යනවා අපිට. පින්නතුනේ මේ හැම මොහොතකම වෙන්නේ. ඒ මොහොතේ සිටවිල්ල අපි කලින් ගත්තු අත්දැකීම මේ මොහොතේ නැවත හිතනවා. මේ මොහොතේ හිතද්දි වෙන්නේ අපේ මයින්ඩ් එකම අපි නැවත රීඩ් කරන එක වෙන්නේ. මනසේ හැකියාවක් තියෙනවා ඕනම සිටවිල්ලක්, අතීත සිටවිල්ලක් නැවත සීකිරීම හැකියාව. හිතන්න එපා මේ ආත්ම භාවය විතරක් කියලා. මයින්ඩ්ෆුල්නස් එක දිනු කරොත්ින් අපට මව කුසේ හිටියේ කාලෙත් කියන්න පුළුවන් විතරක් නෙවෙයි. කල්ප මහා කල්ප 500ක් එක දිගට කියන්න පුළුවන් ආයි. හිටියේ කාලයන් ඔක්කොම. හැබැයි ඒ මනස දිනු කරපු කෙනා දන්නවා ඒක සිහි කරනකොට ඒ සැබෑ සිද්ධිය නෙවෙයි සිහි කරන්නේ. තමන්ගේ මනසයි මේ දැන් සිහි කරන්නේ. ඒ සිහි කරන මනසත් මනසයි ධර්මාලම්බනය මනෝවිඤ්ඤාණය මේ තුන එකතු වෙලා මේ මොහොතේ සිහි කරන දෙයක් හැටියට යා දකිනවා. ඒක නිත්‍ය සංකල්පෙට යන්නේ නැහැ. දැන් අපි යම් කිසි දෙයක් සිහි කරනවා නම් වෙන්නේ අම්ම කියලා හෝ ගෙදර කියලා හෝ මහත්තය කියලා දරුවා කියලා සිහි කරනවා වෙන්නේ අර අතීතයේ දැකපු ආපු දේ නැවත සිහි කරන එක. එතකොට ඒ සිහි කරනකොට කොහේවත් මේක තැම්පත් වෙලා තිබෙන්නේ නැහැ. මනසේ කියවත්ත මේක නැවත සිහි කරන්න පුළුවන්. ඒ කරන සිතුවිල්ල ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. මේක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේක තමයි හේතුඵල ධර්ම කියලා කියන්නේ. මෙන්න මේක හරියට දැක්කොත් මේ අනිත්‍යතාවය තුල හරියට පිළිටව ගත්තොත් මොකද වෙන්නේ? ඒ මොහොතේ අපට මහලු වෙන දුක නෑ අපට. ඒකට ඇයි කියන්නේ අජර කියලා. අජරාමර කියලා අපි කියන්නේ. අජර කියන්නේ මහලු වීමේ දුක ඒ බුද්ධියට නෑ යාට. දැන් මේ මොහොතේ ඇති වෙන ශනික ඒ මොහතනම් ප්‍රඥාව තියෙන්නේ යා තම මහලු වෙලා කියලා හිතනකොටම ඒ සිතුවිල්ල අනිත්‍යතාවයේ දකින්න එනවා. එයා ලෙඩවීම කියන දුකෙන් නිදහස්සලයි. එයා මරණය කියන දුකෙනොත් නිදහස්සලයි. එයා මෙන්න මේ අනිත්‍යතාවයෙන් දකින්න මොහතක එයා මිය ගියොතින් එයාගේ දිනව ගැනත් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ අනිත්‍යතාවය මේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වන මේ යථාර්ථය හැම මොහොතෙම අපි කණ්ණාඩි ළඟට යනවා දැන්නේ. දැන් ඇහෙන් රූපයක් දකිනකොටම එක කණ්ණාඩිය ළඟට එනවා. කණෙන් ශබ්දයක් අහනකොට තව කණ්ණාඩිය ළඟට යනවා. හිතරගත් වරමුණක් සීකරනවා තව කණ්ණාඩිය ළඟට එනවා. ඒ හැම මොහොතෙම එක එක වෙලාවට කණ්ණාඩි ළඟට යමින් වේගෙන් හිත දුවනවා. එක වෙලාවක එක ඉන්ද්‍රියකින් විතරයි කර්මුණක් එන්නේ. දැන් ඔබට හිතෙනවා දැන් ඇසෙන් මේ හාඳුරු දිහත් බලමින් බනත් අහමින් මේ ඇඟටත් මේ මේකටත් කුටුවටත් හේතු වෙමින් ඔක්කොම ඉන්නවා කියලානේ. නමුත් වෙනතුනේ මේ හිතේ වේගවත් බව නිසා මේක වෙන්නේ. දැන් අරගෙන පෙරලා වේගෙන් කරකවනකොට රවුමක් වගේනේ පේන්නේ. ඒ වගේම ඉන්ද්‍රියට එක වේගෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි ගන්න. ඒ අරමුණ ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. පොඩ්ඩක් අතිතුරු වෙන්නේ. යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ මෙන්න මේ දක්ෂතාවය මෙන්න මේ ප්‍රඥාව පුළුවන් තරම් වැඩි කරගන්නට ඕන. මේක වැඩි කරගන්න නිකන් බෑ. මේක වැඩි කරගන්න නම් හිත තැම්පත් වෙන්නට ඕන. හිත අතීතයට අනාගතයට යන ගතිය ටිකෙන් ටික අඩු කරගෙන හිත වර්තමාන ගන්න බැලන්ස් කරගන්න ඕන. වර්තමාන මොහොතේ හිත තියාගන්න කාලය වැඩි කරන්න ඕන. ඒ කාලය වැඩි කරන අමාරු නම් ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ කය වචන දෙකේ සිල්වත් බව ටිකක් අඩුයි. ටිකක් ආහාර පාලනය කරන්න ඕන, නිින්ද පාලනය කරන්න ඕන, කතා වහ ගන්නකොට කල්පනාය කරන්න ඕන, ඒ ටික කරන්න ඕන. ඒ ටිකත් අමාරු නම් කියන්නේ මොකද්ද? තමන්ට හරියට බන ඇහිලා නැහැ කියන එක. ඔව් එතකොට බන අහන්නත් ඕන. බනත් අහලා නැත්නම් මොකද්ද වෙන්නේ? ඔව් තමන්ට කල්යාණ මිතුර ලැබිලා නැහැ ඒක. තමන්ට හොඳ මිතුරන් තාම ලැබිලා නැහැ. තමන්ට මිතුරන් ලැබෙන නම් තමන්ගේ ළඟත් ඒ වගේම උවමනාවක් ගතිගුණ තියෙන්න ඕන. එතකොට තමන්ගේ සියලුම දිනෝ යන්නේ කල්යාණ මිත්‍රත්වයත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ පල්ලේ ඇතින දියලි ඔක්කොම පිරල යනවා වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැහිපොද වර්ෂාව ජීවිතේට ලැබෙනට ඕන. ලැබිච්ච ගමන් මේ කල්යාණ මිත්‍රයන් කියලා පින්නතුනේ මේ හාමුදුරු කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඒක වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. CD එකක් වෙන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එකක් වෙන්නත් පුළුවන්. පොතක් වෙන්නත් පුළුවන්. දේශනයක් වෙන්නත් පුළුවන්. මැරිච්ච කෙනෙක්ගේ පොතක් වෙන්නත් පුළුවන්. දැන් කාලේ හැටියට වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන් බොහෝ විට. මේ කල්යාණ මිත්‍රයන් කොහොම හරි ක්‍රමයකින් මේ සිස්ටම් එක දැනගන්නට ඕන. දැනගන්න ගන්න පින්නතුනේ මොකද්ද වෙන්නේ? තමන්ට බාහිර රූප ශබ්ද වලින් තමන්ට එන දුකෙන් එන මඩු වෙනවා. තමන්ගේ අභ්‍යන්තරයේ පැත්ත නිතරම තමන් අවධානයෙන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒකට අනිත්‍යතාවය බලන වෙලාව හැකිතාක් දුරට වැඩි දියුණු කරගන්නවා. දැන් සමහර පින්නතුන් බය වේ දැන් ඉගෙන ගන්න දරුවෝ මෙහෙම සිහි කරවතින් බැරි වෙලාවත් මේවත් දාලා මහාන වේද කැහෙට යද කියලා බය වේ සමහරනේ. තිනුතුන් එහෙම වෙන්නේ නැහැ. එයා මේ දර්ශන ඉගෙන ගත්ත කෙනා තමයි පින්නතුන් ජීවිතෙන් ඉහෙළම ප්‍රතිඵල ගන්න. එකට ඉඳගෙන භාවනා කරන්නේ නැහැ කල් මේ එන මොහොත එන මොහොතත් උපරීම අපි දිනු කරන්න ඕන. ඒ වගේම වාඩි වෙලා සිටින මෙඩිටේෂන් එකත් පුළුවන් තරම් කරන්න ඕන. කරන්න කරන්නේ ආනාපාන සතිය කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ඒව කර කර කරන්නේ හිතේ අර විසිරෙන ගතිය අඩු කරන එක. අපි කන්සන්ට්‍රේෂන් එක කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. ඒක පුළුවන් තරම් හිත එක තැනට ගන්න වාරේ වැඩි කරන්න ඕන. ඒක වාඩි වෙලක් කරන්න පුළුවන්, ඇවිදින කොටත් කරන්න පුළුවන්. හැබැයි වාඩි වෙලා කරන තරමට සාර්ථකයි. ඒක මයින්ඩ් එක ප්‍රැක්ටිස් කරලා තියුණොත් ඒක නාට ඩ්‍රයිව් කරන ගමනත් පුළුවන් කරන්න. ඇවිදින ගමනත් කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම මේක ඇප්ලයි කරන්න පුළුවන්, මේක පුහුණු වෙලා තියුණොත් එයාට. හැබැයි මේ දර්ශනය කියන එක හැම මොහොතෙම තමන් කරන වැඩත් එක්කම දිනු කරන්න පුළුවන්. ප්‍රඥාව දිනු කරන්න පුළුවන්. එතකොට දිනු කරන්න මොකද පිණුතුනි වෙන්නේ? එකතකින් මේකම කුසලයක් වෙලා එයාගේ හුඟක් වැඩ සාර්ථක වෙනවා. සාර්ථක වෙනව විතරක් නෙවෙයි පිණුතුනි, එයා ජීවිතයේ ධනෙ උපයන එකත් උපරිම කරනවා. එයා නොකර ඉන්නේ නැහැ. දැන් අපි දන්නවා අපේ හේතවත් මහත්තයෙක්ගේ වගේ මම හිතන්නේ ඇමරිකාවට ඇවිල්ලා කාලයක් හිටියා. ඊට පස්සේ ඉගෙනගෙන එයාම හිතන්නේ ජීවිත කාලෙම අවුරුදු කීපයක් වැඩ කළේ. අවුරුදු කීපයක් වැඩ කළා, මුළු ජීවිත කාලෙටම මුදල් එකතු කරගෙන අවශ්‍ය විදිහට තැන්පතු දාගෙන එයා සම්පූර්ණම ධර්ම විනය කැපලින හොඳට ගියක් හදාගෙන වාහන තියාගෙන පින්නොතනි. අපේ ජීවිත කාලේ හැරමිටියන ගම හම්බ කරන්න ඕනේ. අපට මේ ප්‍රඥාව ලැබිලා තියෙන්නේ ඒ ඉක්මනටම ඒ වාසිය අරගෙන ඒ ගත්තු ටිකෙන් උපරිම ආධ්‍යාත්ම දිනුවක් ලබන. ඒ නිසා ඒ මනස දිනුවීමත් එක්කම පින්නොතනි හැම මොහොතෙම තමන්ට මේ අනිත්‍යතාවය පේන්න ගන්නවා. පේන්න අරගෙන පින්නොතනි අර සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට යා හැම මොහොතෙම ඇහැරිනකොට කනට සම්දෙනකොට හැම මොහොතේම අනිත්‍යතාවය දකිනවා. ඒ දකින වාරයෙන් එනම වැඩි කරන කාලය වැඩි කළ පිණුතුනි යම් කිසි වෙලාවක යා මේ ජීවිත කාලයම මේ අවබෝධය සම්පූර්ණම ලබන්න පුළුවන්. එහෙම බැරි වුණත් මෙහෙම මනස දියුණු කර කර ඉන්න වෙලාවක යා මේ ගියොත් මොකද වෙන්නේ? මේ අනිත්‍යතාවය හරියට දකිනින් ඉන්න අවස්ථාවක යා මේ ගියොත් මොකද වෙන්නේ? ඕ එයාගේ මරණයත් රහත් භාවයත් ඕ පිරිනවන පෑමත් තුනම එක මොහොතේ වෙනවා. එනිසා නිවන් දකින කියලා අමුතුවෙන් උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. සමහර අය නිවන් දකින්න බය නැනේ නේ, ආයි ඉපදෙන්න එකක් නැහැ කියලා නේ. එහෙමයි තියෙනවානේ. ඉපදෙන්න කැමති අය තියෙනවනේ නේ. කමක් නැහැ, කැමති තියාගන්න. හැබැයි අපි කවුරුත් කැමතිද මේ දුකෙන්? දුක ඉක්මවන්නනේ. දුකෙන් නිදහස් වෙන අපි කවුරුත් කැමති. දුක් විඳින අපි කවුරුවත් කැමති නැහැ. එනිසා තමන්ගේ ජීවිතයේ පරමාර්ථය වෙන්නට ඕන බාහිර රූප ශබ්ද ආදියෙන් එන දුක තමන්ට නැති වෙන විදියට හිත දියුණු කරගන්න. ඒ සඳහා පින්නතුනි ඉතාම ලස්සන මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ධර්මයේ බුදුහාමුදුරුවන්ට අයිති නැහැ. මේ ධර්මයේ බෞද්ධයන් කියලා අයිති නැහැ. මේ ධර්මයේ බුද්ධිමතුන්ට අයිති. මේ ධර්මයේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කළා වැඩලා ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒ වඩපු ප්‍රමාණයට පින්නතුනි අපට ජීවිතයේ සාර්ථකත්වය ලැබෙනවා. මනස දින වෙනවා, හිත ලස්සන වෙනවා, හිතේ සතුට වැඩි වෙනවා. පින්නතුනි අපට මේ පහසු ගණ්ඩික ඔක්කොම ලැබිලා තියෙන මොහොතද? මේ හොඳ රටකට එන්න ලැබිලා අධ්‍යාපනය, මේ හොඳ දරුවෝ, ධනය, මේ ඔක්කොම ලැබුණේ මොහොතද? මේ ඔක්කොම ලැබුණේ පින්නතුනි මේ ධර්මය රකින්න. වෙන දෙයකට නෙවෙයි. මේ ධර්මය රකින්න පරිසරය සකස් කරගන්න මේ ටික ලැබෙන්න තමයි අපි සසර දන් දීලා තියෙන්නේ. සසර සිල්වත් බව දිනු කරලා තියෙන්නේ. ඒ ඔක්කොම වාසි ටික අරගෙන අපි මෙතෙන්ට ආවේ පින්නතුනි වෙන දෙයකට නෙවෙයි. හිතන්නේ අප දරුවෙක් හදලා දරුවව උගන්නලා නිකන් මැරලා යන්න කියලා. දරුවට හොඳට උගන්නන්න, ડોක්ටරේට් එක දක්වාම උගන්නන්න. ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක් ගන්න දරුවට. පින්නතුනි ඊට වඩා කාර්යභාරයක් අපිට තියෙනවා. මේ සියලුම දේවල් ටික ලැබුවේ පිනොතින අවසාන බලාපොරොත්තුව මේ දුකෙන් නිදහස් වෙලා උපරිම සතුටට මේ මනස ගේන්න තමයි මේ සියලුම වටා පිටාව ටික සකස් වෙලා තියෙන්නේ. ඔබට වාහනයක් ලැබුණා නම් ලැබුණේ නිකන් නෙවෙයි ගමයි යන කඩේ ගිහලා බඩු ගෙන ඉතන නෙවෙයි. ඒ වාහනේ යන ගමන් භාවනා කර කර යන්න. ඔබට නිරෝගී ශරීරයක් ලැබුණේ අනිත්‍ය ළඟදී මම ලෙඩ වෙන්නේ නැහැ කියලා ආඩම්බරෙන් ඉන්න නෙවෙයි. ඔබට ලස්සන ශරීරයක් ලැබුණේ අනිත්‍යය ළඟ ආඩම්බර වෙන්න නෙවෙයි. ඔබට මේ ඔක්කොම ටික ලැබුණේ ධර්මයේ හැසිරෙන්න. ඒ නිසා තමයි පින්නතුනේ බුදුහාමරයන් කාලේ ඊට පස්සේ ලෝකයේ හිටිය ධනවත්මය, බුද්ධිමත්මය, ලස්සනමය ඒ හැම කෙනෙක්ම පින්නතුනේ තමන්ගේ සියලුම ශක්තියෙන් මේ ධර්මයේ හැසිරෙන්න යොදාගත්තා. කඩහඬ ලස්සන අය පැවිදි වෙලා ඒ ලස්සන කඩහණින් බණ කිව්වා. රූපේ ලස්සන අය ඒ රූපයෙන් ආඩම්බර වුණා නෙවෙයි පැවිදි වෙලා නැත්තම් ගිහි ඉඳගෙන අනිත් කටත් ධර්මය දෙන්න ඒ රූපයම පාවිච්චි කළා. සමහර කෙනෙක් තමන්ගේ රූපය වෙනත් කෙනෙකුට රාගය ඇති වෙන විදිහට ඇඳුම් පැළඳුම් ඇඳලා අනිත් කට රාගය ඇති කරනවනේ. ඒ කෙනෙක්ම ඒ ලස්සන ශරීරෙම උපයෝගී කරගෙන බණ කියනවා, අනිත් කට උදව් කරනවා, සමාජ සේවා කරනවා, භාවනා පන්ති කරනවා. සමහර ගිහි ළමයි ඉන්නවා අවිවාහකයි සමහර බැඳපු අය විවාහ වෙලා සම්පූර්ණයම තමන්ගේ ජීවිතේ භාවනා වැඩසටහන් මේ වුණ සමහර අය. අර ගෝයන්කා සෙන්ටර් එකේම සමහර අය ලංකාවේ අය ඒගොල්ලන් රැකියාවලුම සයින් වෙලා තමන් අවශ්‍ය ප්‍රමාණය ධනෙ උපයලා ඒව තැම්පත් කරලා සම්පූර්ණයෙන්ම ලස්සන ජීවිත ධනෙ වෙනුවෙන් යොමු කරනවා. ඒ නිසා වෙනුවෙන් අපටත් මේ හැකියාව තියෙනවා. ඔව් ඇත්තෙම ආරම්භක පියවරේදී මයින්ඩ්ෆුල්නස් ආනාපාන සතිය කරන්නේ හැබැයි ආරම්භයක් විදියට හොඳයි. නමුත් ඊටත් වඩා ගැඹුරට ධර්මය ගිහිලා තියෙනවා. ඔව් අපිට අපි හරිය ධර්ම අධ්‍යයනය කරවතින් ඇත්ත මේ දේශනාව වත් තියෙන අබෞද්ධ කෙනෙකුටත් ඇවිල්ලා අර මූලික සුචරිතය ඇති කරගන්න. මානසික අර අවපාති අඩු කරගෙන ඕනෑම ආගමක කෙනෙකුට එන්න පුළුවන් මට්ටමට පරිසරය සකස් කර දීම තමයි කරන්නේ. හැබැයි එතනේ මූලිකට අරගෙන ඊට වඩා ගැඹුරට අපි යන්න ඕනේ. ගැඹුරට ගියාට පස්සේ නියම අනිත්‍යතාවය පරිසම්පාදයේ ඇතිවීම නැතිවීම දකින හුරු කරා. හැම වෙලාවෙම අනිත්‍යම ඉනේ කරන්න සාධකයක් අපේ ගෙදර කුස්සිය තියෙනවා. ෆ්‍රිජ් එක. ලයිට් එක අරිනකොටම පත් වෙනවනේ. අපි පොඩි කාලෙන් හිතන් හිටිය ඔක දිගටම පත් වෙලා තියෙන කියලා නේ. පින්නතුනේ මේකම තමයි Tamanට අනිත්‍ය වඩන තියෙන කමටහන. ඔබ එක පැත්තක් බලනකොට එක ෆ්‍රිජ් එකක් ඇරියා. දරුවගෙන් කෝල් එකක් එනවා තා ෆ්‍රිජ් එකක් ඇරියා. හැම මොහොතේම පින්නතුනේ ඒ මොහොතේ ඒ අත්දැකීම පෙරපසන ඔබ ඇති වෙන එකක් මේ තියෙන්නේ. ඒ නිසා හැම තැනින්ම පින්නතුනේ මේ පෙන්වන යථාර්ථය. ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ෆ්‍රිජ් එක ඇරියාම තියෙන ලයිට් එක දිගටම පස්විලා තිබ්බ නෙවෙයි. ඔබට දරුවා කෝල් එක දෙනකොට දරුවා දිගටම ඔබේ මනසේ හිටියා නෙවෙයි. ඒ මොහොතේ අත්දැකීම හටගත්තා. දරුව සිහි කරනකොට ඔබේ ලෝකයේ දරුවා, වාහනේ සිහි කරනකොට වාහනය, අම්මා සිහි කරනකොට අම්මා, ලංකාවේ ගෙදර සිහි කරනකොට ඒක, තමන්ගේ රූපය සිහි කරනකොට රූපය, උපාදිය සිහි කරනකොට උපාදිය. එක මොහොතක එක සිතුවිල්ලක් තමයි ජීවිතය කියලා කියන්නේ. පිනතුනි මෙන්න මේක දකින්න කාලය වැඩි කරගන්න හුරු කරන්න. මේක තමයි පිනතුනි සැබෑ ලෙසම තමන්ගේ ජීවිතයට වටිනාකම දුන්නා වෙන්නේ. මෙහෙම හිතන මොහොතක් පාසා ආයෙ මට ඇලෙන්න ඕනේ නැහැ කියලායි නොඇලී ඉන්න කියලා මුතිය මහසියෙන්න ඕනේ නැහැ. ඒ ආනිත් යුතුයකම් ටිකක් කරමින් දරුවන්ට අත් උගන්නමින් ණය ටිකක් ගෙවමින් රැකියාවත් කරමින් තව උපාධියක් කරනවා නම් ඒකත් කරමින් ඔක්කොම ටික කරමින් සමබරව දිනපතාම යා ටිකෙන් ටික ඉදිරියට යනවා යා. සාමාන්‍ය ලෝකේ කටයුතු විතරක් නෙවෙයි අධ්‍යාපනයත් හොඳටම ලබා ගන්නවා. දැන් අපි දන්න සමහර අය ඉන්නවා හොඳටම අධ්‍යාපනය ලබනවා. ඩොක්ටරේට් දෙකක්ම ගන්න එකක් තියෙනවා. එකක් නේ මාස්ටර් ඩිග්‍රීස් දෙකක් ගන්න, බැචලර් ඩිග්‍රීස් දෙකක් ගන්න. ඔක්කොම දෙක බැගින් කරන්න ආයෙනවා. කරගෙන ඊට නොදෙවෙන විදියට ධනියත් උපයනවා. ධර්මයේ උප්පරිම හැසිරෙනවා. ඥාතීන්ටත් හොඳටම සලකනවා, දරුවන්ටත් හොඳටම උගන්වනවා. පින්නතුන අපට ඒ සියලුම ධාරිතාවයන් අපේ හිතේ තියෙනවා. ඒ සියලුම හැකියා ටිකක් සහිත විඥානයක් මනසක් අරගෙන තමයි අපි මේ ලෝකෙට ඉපදුනේ. නිකන් නෙවෙයි සාමාන්‍ය රැකියාවක් කළා, සාමාන්‍ය උපාධියක් කළා, සාමාන්‍ය ගියක් හිමි කරගෙන මේ යන නෙවෙයි. ඊට වඩා ඉහළම බුද්ධියකට අපිට මනස තියෙන. හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕන. සමහරවිට අපිට හිතන වයසට ගියාම දැන් මට මූත් කරන්න නෙවෙයි මගේ කාලය ඉවරයි කියලා. එහෙම එකක් නැහැ. ඇයි ඒකට හේතුව? බුදුහාමරේ කාලේ හිටියේ මේ අසාර චවෝද කරතු අවුරුදු 80ේ මහරෙච්චා හිටියා. අවුරුදු 100ේ මහරෙච්චා හිටියා. එක හාමුදුර කෙනෙක් හිටියා රාද කියලා, සෝනා කියලා මෙහණියක් හිටියා. අවුරුදු කීයේද දානද මහරෝණේ? අවුරුදු 120ේදී. අවුරුදු 120ේදී මහානෙලා ගස්වල පහලට නෙමෙයි චතු වල්ලගෙන බාහරය භාවනා කරමින් රහත් වෙච්චා හිටියා. ඒ නිසා ඔබ කවුරුත් 120ට අඩු කට්ටිය නේ නේ. ඊට වැඩිය ඉන්නවද නැහැ නේ නේ. පින්නතුනේ අපි කාටත් මේ හැකියාව තියෙනවා. මොකද ශරීරයෙන් දුර වුණත් මනස සුවිශාල ශක්තියක් තියෙන මනසක් අපිට තියෙනවා. අපිට අවශ්‍ය වන්නේ මේ ධර්මය හරි මඟ හොඳට තේරුම් ගන්න එක විතරයි. තමන්ගේ හුස්ම වගේ හැම මොහොතේකම හුස්ම ගන්නව පිට වෙනවා වගේ තමට ධර්මය හැසිරෙන්න පුළුවන්. පින්නතුනි අපට ධර්ම කමටහනක් ලැබිලා තියෙන නිතරම. උපතින්ම අම්මා අපට ඒකක් දුන්නා හුස්ම. හුස්ම තමයි පින්නතුනි සම්පූර්ණම සමත විදර්ශනා දෙකේම මූලික භාවනා කමටහන. නිතරම සිහියෙන් හුස්ම ගන්න වෙලාවට සිහිය පිටවන්න හුස්මත් එක තියාගන්න. ඒත් එක සතිමත් බව දිනු කරන්න ප්‍රඥාව දිනු කරන්න එන්න එන්නම තමන් ජීවිත ලොකු සැනසීමක් තමන්ට ලැබෙනවා. හොඳයි පින්නතුනි. ඉතින් වෙලාවක් බණ ඇහුවා. මේ කාලේ හුඟක් වෙලා ගිහිල්ලා ගියානේ. හොඳයි පින්නතුනි. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ සාකච්ඡා කළේ බුදුහාඳුරන්ගේ ධර්ම කියන්නේ පින්නතුනි. බුදුහාඳුරන්ට අයිති ධර්මයක් නෙවෙයි. බුදුහාමර දේශනා කළා බුදුරජාණන් වහන්සේ කෙනෙක් රෝගේ පහළ වුණත් නැති වුණත් මේ යථාර්ථය හැමදාම එහෙම. බුදුහාඳුර අවබෝධ කරේ ලෝකේ යථාර්ථය. මේ යථාර්ථය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට සසරින් නිදහස් වෙන්න පුළුවන්. එදාට බුදුහාඳුරන්නේ කියලා 아무තු ගෞරවයක් ඕන්නේ නැහැ. ඒක තමන්ටයි අවබෝධය තියෙන්නේ. තමන්ගේ ජීවිතය තුළම තමන් මේක දකිනවා. ඉතින් ඒ සඳහා පිනතුනි හැබැයි Tamanṭama මේක කරන්න බෑ. මේ සඳහා හොඳ ධර්මඥානයක් මේ ධර්මයේ අහල ලබා ගන්නට ඕන. එහෙම ලබලා Taman හොඳ දැක්මක් හොඳ ධර්මඥානයක් ඇතුව තමයි මේක යන්නට ඕන. හැබැයි ධර්මඥානයක් තිබුණ විතරක් බෑ Taman මේක දිනපතාම භාවිත කරන්න ඕන. ඒ දෙක මේකට යන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කළා ධර්මයෙන් වඩා වඩාත්ම ප්‍රතිඵල අරගෙන Tamanගේ සසර ජීවිත සුවපත් කරගන්නටත් එවම සම්පූර්ණම තමන්ගේ ජීවිතයේ දුක් වලින් නිදහස් වනටත් මේ ජීවිතය තුළදීම තමන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ පින්තුන් බොහෝ වේලාවක් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් මේ සියල්ලක්ම කරේ තමන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන්, ඒ ආච්චියම වෙනුවෙන්, මේට මාසයකට කලින් මිය ගිය අවුරුදු 96ක් ආයු වනදලා මේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් වුණු. ඉතින් තමන්ගේ ජීවිතයට මහා මිනි පහනක් වුණු තමන්ගේ ආදරණීය මෞතුමිය කමලා අවිවර්ධන මාතාව සිහිපත් කළා මේ සියලු පින්කම් කළේ. ඉතින් මේ සියලු පින්කම්වල බලෙන් මේ ආදරණීය මෑණියන් පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිත්නම් මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. ඒ වගේ මේ පියතුමා ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පරලොස්සපත්ව පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලුම ඥාතිවරු මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතින් වෙනුවෙන් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පිනතුන් සිද්ධ කරන වෘත්තීය කටයුතු, අධ්‍යාපන කටයුතු, ඉතින් මේ දරුවන් හැම දැනයම් කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳින් පිනතුනේ තමන්ගේ ආදරණීය මෞතුමිය වෙනුවෙන් පිනතුන කරන්න පුළුවන් ඉහෙරම ඥාති යුතුයකම. ඉතින් සාමාන්‍යයෙන් හත් දවසෙන් ඒ වගේ මාස කිහිපයක් තුන් මාසෙන් තමයි සාමාන්‍ය පින්කම් කරන්නේ. ඉතින් මේ පිනතුන් මේ මාසයක් ගත වෙච්ච අවස්ථාවේදීත් මේ වගේම පින්කමක් කළා. ඉතින් පින්තුනි අපේ අම්මා තාත්තා කියලා කියන්නේ ඒ අයට දරුවෝ ලැබෙනකන් ඒ අය තමන්ගේ උපන්දින තමයි සිහිපත් කරන්නේ නේ අම්මා තාත්තා. නමුත් අමරණ තාත්තලට දරුවෝ ලැබුණට පස්සේ ඒ අම්මා තාත්තගේ උපන්දින සමරන්නේ කවදාවත් ඒ කට්ටිය. ඒ අය සලකන්නේ දරුවන්ගේ උපන්දින. දරුවෝ ඉපදිලා දවස් 7න් පින්කම් කරනවා, මාසෙන් පින්කම් කරනවා, ඊට පස්සේ අවුරුදු පතාම අම්මලා දරුවන්ගේ උපන්දින මතක තියාගෙන දරුවන්ට ආශිර්වාද කරනවා. ඒක තමයි අපි අම්මලා තාත්තලා කරන්නේ. ඉතින් ගුණවත් දරුවන්ගේ යුතුයකම තමයි ඒ දෙමව්පිය වෙනුවෙන් මේ වගේ කලින් කාලේට පින් අනුමෝදන් කරන එක. ඉතින් අපි වෙන ලොකු පරිත්‍යාගයක් කරපු මව්වරු පියවරු ඉතින් ඒ කාලේ මේට අවුරුදු ඉතින් 50කට 60කට කලින් කියලා කියන්නේ තින්නේ දැන් තරම් පහසුකම් තිබෙච්ච කාලයක් නෙවෙයි. බොහෝට වඩාගෙන අපි එක් කරගෙන යන්නේ ඉස්කෝලේ හැම. ඉතින් උගා කැපවීම කළා පයින් ගිහිල්ලා දැම්මිට බොහොම අඩු පහසුකම් මැද්දේට දැම්මිට අතින් රෙදි ටික සෝදගෙනනේ. දැන් වගේ වොෂින් මැෂින් නැහැ නේ කාලෙනේ. ඉතින් ඒ බොහෝම අඩු පහසුකම් මත තමයි අම්මා තාත්තා අපිව මේ තත්තර ගත්තේ. ඉතින් ඒ මව් දෙමව්පියන්ගේ දෑතින් අපි වෙනුවෙන් හුඟා රෙදි සෝදලා කෑම බීම උයලා කෑම කවලා තේ ලොකු කැපවීමක් කරපු මව් දෙමව්පියන් තමයි අපි සිහි කරන්නේ. ඉතින් මේ පිනතුණ්ඩ කරන්න පුළුවන් ඉහළම යුතුයකම කළේ. ඉතින් ඒ ගැන හුඟා සතුටටපත් වෙන්න. ඉතින් මේ මෑණියන් ඇතුළු මියගේ ඥාතීන්ටත් අපි හැම දිනටම යහපත පිණිස ඉතාම වටිනා පින්කමක් කළේ. මේ උතුම් පින්කම යන්නේ සංසයෙන් පිනතුණ හැම දිනටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. සිදු කරන සියලු දැහැමේ කටයුතු සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේ තියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. හැම දිනාටම තෙරුවන් සරණයි.